සමුනාතන දෙවියන් සර්ණය අද සත්‍ය සංගීත දිනවල කාංශ සිසිලස ප්‍රාර්ථනතර බෞද්ධ සේවාව මගින් පවත්වන ධර්ම සාකච්ඡාවට අපි සම්බන්ධ වෙන සූදානම් වෙලා ඉන්නේ. සත්‍ය සංගීත දිනවල වෙනත් සංගීතයන් වගේම අපත් සමග අද දන්ස දමන්නේ රැඳි ඉන්නවා අපේ ගෞරවනීය කාර්යදාම මහින්ද සාරිස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අද අපත් සමග සාකච්ඡාවට බලාපොරොත්තු වෙන සූත්‍රය සල්ලේක සූත්‍රයයි. වැඩි වෙලාවක් ගන්න ඇත්තේ මම ඉතාමත් ගෞරවයෙන් උන්වහන්සේගේ පාද නමස්කාර කර ආරාධනා කර සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට මේ සූත්‍ර ධර්මයේ දේශනා කරන්න කියලා පෙරුවන් සරණයි. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඕයි මං හතරින් විජෙස්සති යමලෝ කංසෙයි මං සබේවසං ඕ ධම්මපදං සුදේසිතං සුසලෝ උප්පනිව පජෙස්සති. ලෝපුරා ධර්මයට ලැබි මේ ධර්ම වැඩසටහනට සහභාගී වෙන සියලුම පින්වත් කාර්මික සිසුන්ගේ අද දින මේ සිදු කරන ධර්ම දේශනාවේ රැස් කර ගන්නා වූ පුණ්‍ය ශක්තියෙන් මේ පින්වතුන්ට ධර්මඥානය අවබෝධයේ වැටහීම ඇති වෙන්නේ මේ ශක්තිය හේතු වාසනා වේවා කියලා මේකම පළමුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. අද අපට කතා කරන්න තියෙන සූත්‍රයේ පිළිබඳව මේ පින්වතුන්ට සැලකුවට දැනුවත් කරලා තියෙනවා. යම් අවබෝධයක් ලැබිලා තියෙන පුළුවන් මජ්ක්‍ධිම නිකායේ මුල්ම කොටසේ මූල පරයය වගේ සල්ලේක සූත්‍රය අටවෙනි සූත්‍රයේ තියෙනවා. සල්ලේක කියන වචනය යෙතේරු මුකින් මුනි කෙලෙස් නැති කරන කෙලෙස් තුනී කරන සල්ලේක ගුණය කියලා වචනය භාවිතා කරන කාරණේ ප්‍රත්‍යහාස කෙලෙස් ඉඳ ගැනීම කෙලෙස් මුලින්ම උපා ගැනීම කියලා කියන්න පුළුවන් දෙයක්. මහා චොණ්ඩ හාමුදුරුවෝ දෙදක් තවත් ජාමේ බුදු හාමුදුරුවෝ හමුවෙන්න ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා එකක් පසකින් වාඩි වෙලා තිබුණේ මෙන්න මෙහෙම අහන ප්‍රශ්නයක් තිබුණා. ස්වාමීනි, සතාගතයන් වහන්සේ නිසි වැඩෑරුම් වූ ආත්මවාදයෙන් යුක්ත වූ අටවැදෑරුම්මු ලෝකවාදයෙන් යුක්ත වූ යම් මේ ආකාර මිත්‍යා දෘෂ්ටි ලෝකෙහි උපදිත් ලෝකෙ උපදිනවාද ස්වාමීනි, මේ මිත්‍යා දෘෂ්ටි වලින් බේරෙන්න නිදෙස්ද? විදර්ශනා භාවනාව වඩමින් මනසිකාරය කරමින් දිගට හිත දියුණු කළොත් මේ මිත්‍යා දෘෂ්ටි දුරු කරන්න පුළුවන්ද කියලා අහනවා. ඒක මෙතන චූට්ටක් නිකන් දැනගන්නවා මේ විසිවැදෑරුම් මිත්‍යා දෘෂ්ටි අතගෑරුම් ලෝකවාද දෘෂ්ටි. පොඩ්ඩක් කෙටියෙන් මම හඳුන්වන්න. විසිවැදෑරුම් මිත්‍යා දෘෂ්ටි කියලා අපහම් කියනතුනේ ආත්මවාදී යුක්තයේ දෘෂ්ටිය. අපි මේ පින්වතුන් කවුරුත් අහලා තියෙනවා මේ සත්‍යා කියන කෙනාට කෙනාව කොටස් පහකට බෙදෙනවා. ඒක ක්‍රමයක්. ඒකට කියනවා පංචස්කන්ධය කියලා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. ස්කන්ධ කියලා කියන්නේ ගොඩ කියන එකයි. වැලි ගොඩක් කියන. මේ වැලි ගොඩ කියන්නේ වැලි කැට ගොඩාක් කියනවා. මේ විදිහට දර ගොඩක් කියන්න පුළුවන්. දර කෑලි ගොඩාක් කියනවා. ඒ වගේ ස්කන්ධ කියන්නේ ගොඩ කියන එක. රූප ස්කන්ධය කියලා කියන්නේ රූප හලාප ගොඩාක් එක කියලා තමයි මේ රූපස්කන්ධය හැදෙන්නේ. එතකොට මේ රූප කලාප ගොඩ සිංහතුනේ එකක් රූපස්කන්ධය. ඒ රූපස්කන්ධයේ සක්කාය දිට්ඨිය හැදෙන ආකාර හතරක් රූපය මම රූපය වේ. මම කියන්නේ මේ රූපය. මම තමයි දෘෂ්ටිය. මම ඉන්නවා, ජීවත් වෙනවා, පවතිනවා කියලා අපි හිතනවා. හැම සත්‍යයම ඔහොම හිතනවා. ඒකෙන් මම කියන්නේ මේ රූපය. එවනත් තව ආකාරයකට හිතනවා රූපය තමයි මේ මම කියලා කියන්නේ. හිතනවා. ආත්මය කියන්නේ මේ රූපය. මම කියවත් ආත්මය කියවත් මේ දෙකම එකයි. ඊළඟ රූපය තුල මම ඉන්නවා කියලා හිතනවා. මේ රූපය ඇතුලේ මම කියන කෙනෙක් ඉන්නවා. අන්න ඒ විදිහට හිතනවා අපි. ඊළඟ රූපය මගේ කියලා හිතනවා. රූපය කියන එක මගේ කියලා හිතනවා. දැන් ඔන්න හතරයි. වේදනාවත් එහෙමයි. මම කියන්නේ වේදනාව. වේදනාව කියන්නේ මේ මට. මමයි කියලා හිතනවා. වේදනාව තුළ මම ඉන්නවා. වේදනාව මගේ කියලා හිතනවා. ඒක සංඥාවටත් එහෙම හිතනවා හතර ආකාරයි. සංස්කාරයටත් හිතනවා, විඥාණයටත් හිතනවා. ඒකට මේ පහ හතර ගානේ හතරින් වැඩි කරපුවම 20ක් වෙනවා. අපි මෙතන එන 20 ආකාරයකට මේ ආත්මවාදී යුක්ත දෘෂ්ටිය හැදෙනවා කියලා කියනවා. ඊළඟ අටකට ලෝකවාදී යුක්ත ඒකත් මේකටම තමයි සම්බන්ධ වෙන්නේ. ඒක එකක් විතරක් ප්‍රකාශ කරන්න එකක් දෙකක් විතර. ඒක ඉස්සර ඉස්සරහට කතා කරන්නේ මම කතා කරන්නේ. සාස්තක වාදය. ආත්මය සදාකාලිකේ කියලා හිතන අසාස්තක වාදය කියලා කියනවා. ආත්මය සදාකාලික නොවේ කියලා හිතන අන්න ඒ විදිහට අටක් තියෙනවා. අටාකාරයකට හිතන. ඒකට මෙන්න මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ මෙතනදී සඳහන් කරන මිත්‍යා දෘෂ්ටියන් කියලා කියනවා. සත්‍ය නෙමෙයි. සත්‍ය කියන වචනේ මේක ඉස්සලා මම කිව්වා සත්‍ය කියලා කියන්නේ කියනවා. හරිද? කියනවා කියන එක ගත්තම හරි. කියන ස්වභාවය. මේ කියන ස්වභාවය ඊයේ හෝ පෙරේදා හෝ ස්වභාවයක් නෙවෙයි. තව අවුරුදු කීපයකින් කියන ස්වභාවයක් නෙවෙයි. මේ දැන් කියන ස්වභාවය තමයි. දැන් කියන ස්වභාවය ගැන තමයි මේ කතා කරන්නේ. කියන ස්වභාවය. එතකොට මේ කියන ස්වභාවයට මේ කියන මේ පවතින ඇත්ත ස්වභාවයට මේ කියන මේ හිතන නැත්නම් හිත ඇතුලේ හැදිලා තියෙන මේ සියලු දෘෂ්ටි එකක්වත් අයිති නොවේ, සම්බන්ධ නොවේ. මේ තියෙන ස්වභාවයට එකක්වත් සම්බන්ධ වෙන්නේ නැහැ. අර කියන දෘෂ්ටි එකක්වත් නැහැ. මේ ලෝකේ එහෙම අපි හිතලා තියනවා නම් මේ එකක්වත් මේ අත්ත් ස්වභාවයට නාම වශයෙන් රූප වශයෙන් සයිති එකයි. ඒක තමයි ඒ කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා හොඳව ආත්මවාදයෙන් යුක්ත වූ ලෝකවාදයෙන් යුක්ත වූ යම්මේ ලෝකාකාර දෘෂ්ටියෙන් ලෝකෙහි උපදීද මේ ව්‍යාකාරයෙන් මේ ලෝකෙ යම් වූ දෘෂ්ටියෙන් උපදිනවා නම් දෘෂ්ටිය කියලා කියන්නේ මේ ආත්මවාදයෙන් වූ යුක්ත වූ ලෝකවාදයෙන් යුක්ත වූ යම්මේ නොයෙක් ආකාර දෘෂ්ටීන් හැදෙනවා නම් ඒ සියලු දෘෂ්ටීන් ඇති වෙන්නේ පංචස්කන්ධය ඇතුළේ. පංචස්කන්ධය ඇතුළේම තමයි මේ සියලු දෘෂ්ටීන් ටික හැදෙන්නේ කියන්නේ. නේද මේ දෘෂ්ටිය කියලා කියන්නේ සාමාන්‍ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවරදිව අර තියෙන පවතින සත්‍ය ස්වභාවය දකිනවා කියන්නේ. හදයි නිකම්ම දෘෂ්ටිය කියලා කියපුවහම සින්වතුනේ නොපවතින ඇත්ත නොවන අතීතේ නොතිබිච්ච වර්තමානයේ නොතිබෙන අනාගතෙ නොතිබෙන යක්ති මඟව තමයි මේ හැටි වෙන්නේ සාම පද බලය විපතුල අදහස් කියලා. ඒ අදහස් ඇරිලා ඒ අදහස් තුළ ඉරවිලා ඒ අදහස් නිසා නැවත නැවත පැටලි පැටලි ඔය ඊළඟ මාහට ඇති වෙන ලෝකයට ඇති වෙන සත්‍යය ඇති වෙන. ඒක ඒක මේ පංචස්කන්ධය තුළමයි මේ සත්‍යය ඇති වෙන. ඒ වගේම මේ දෘෂ්ටි යම් තැනක හැසිරෙනවා. ඒ පංචස්කන්ධය තුළමයි මේක හැසිරෙන්නේ. ඒ පංචස්කන්ධය ස්කන්ධය. එතන මා නොගැස්සේය. මම පංචස්කන්ධයේ නොවේමි. මාගේ ඉතුරු පංචස්කන්ධෙහි නොපවතින්නේ. එතකොට මේ පංචස්කන්ධය තුළට මේ කියන දෘෂ්ටි යන්නේ නැතුව ඒ වගේ මේ පංචස්කන්ධය මම නොවේ කියන එක ඒ වගේම මේ සැප කියලා අපි දෘෂ්ටියෙන් යුතුව හදාගෙන අපි වැරදි විදිහට හිතනවා නම් ඒ සිතිම සතුටක් ඉසුරක් සැනසීමක් පිට තුළ කොහෙත්ම නැහැ. ඒකත් වූ පරිදි නුවණින් දකින්න නම් මේ දෘෂ්ටියේ ප්‍රහාණය වෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ ගන්නවා පිටත. මේ දෘෂ්ටියෙන් ඉවත් වෙන්න ඕන. හැබැයි සතුට නිවීම දකින්න නම් දෘෂ්ටියෙන් ඉවත් වෙන්න ඕන. මේ දෘෂ්ටි කියලා කියන්නේ පින්වතුනි දෘෂ්ටි කියන්නේ යරදී මේ අතීතයේ තිබුණේ නැති යරදී අනාගතේ නොතිබෙන යරදී වර්තමානයේ නොතිබෙන යරදී එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන සුන්දර මේ ශාසනයේ ඇතැම් මහණෙක් කියන මහණ බමුණේ ආමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විපස්ස සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම අධ්‍යාහණයට පැමිණ වාසය කරන්නේ. දැන් සෝකාසයක් ඉන්නවා පින්වතුනි ප්‍රථම අධ්‍යාහණයට එන විපස්ස විචාර කියලා කියන්නේ පින්වතුනි යම් අරමුණකට යෙද යොමු වෙලා නීවරණ ධර්ම හිතේ පහළ වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් අපිට කියනවා හයක් ඔය හයෙන්ම ගන්නා වූ අරමුණු තුළ එන අරමුණු තුළ සමා තුළ පංච නීවරණ ධර්ම හටගන්නේ. ආමච්ඡන්ද ව්‍යාපාද සීනමින් උද්දච්ච කුච්ච විචිකච්ඡා කියන මේ නීවරණ ධර්ම පහළ වෙන්නේ නැහැ. අපි දැනට මේ එන අරමුණු එක්ක මේ විදිහේ ඉන්නේ නැතේ Taman මේ හිත ඒ වගේම වැලකීලා පවතින අරමුණක හිත පවත්වාගෙන යන ඒ විචක්ෂ සහිත විචාර විචක්ෂ කියලා කියන්නේ අරමුණ අල්ලගෙන ඒ අරමුණ නංගලා නැවත නැවත ඒක මෙහෙ කරන්නේ ඒ අරමුණේ විතරක් ඉන්නවා පුතේ. එහෙම ඉන්නකොට මේ පුද්ගලයා මෙන්න මෙහෙම අදහසක් පහළ කරගෙන දැන් තමන්ගේ හිතේ මේ කාමයන් පහළ වෙන්නේ ද්වේෂයන් පහළ වෙන්නේ උද්දච්ච කුක්කුච්ච තීනමින්ද විචිකිච්ඡා කියන එක පහළ වෙන්නේ ඔහුගේ මානයක් හදා ගන්නවා මෙන්න මෙහෙම මම දැන් කෙලෙස් නැති පුද්ගලයෙක් කියලා අභිමානයකින් යුතුවන්න බුදුහාමුදුරු කියනවා ආර්ය විනයට අනුව මේ ධ්‍යානය තුළ සල්ලේසයෝ යැයි කියනු ලැබේ. කියන්නේ කෙලෙස් තුනී කරන හෝ කෙලෙස් නැති කරපු ක්‍රමය නොවේ කියන එක පැහැදිලිව බුදුහාමුදුරු කියනවා. මේක ඉහත ආත්මයේ පුණ ශක්තියකුත් එක්ක ඇවිල්ලා තියෙන සත්‍යයක් හැටියට ගන්න තියෙනවා. ඒ කියන්නේ කියන්න තියෙන්නේ ඉහත ආත්මයේ ත්‍රි හේතුක කුසල සිත් පහළ කර ගැනීම විපාකයක් හැටියට මේ විදිහේ උත්පත්ති ලැබනකොට කෙනෙක් ත්‍රි හේතුක කුසල සිතකින් ඉපදෙන්න ඕන. ඒ ඉපදුනහම භවංග හිත ඒකෙන් ඒක පිළිකවාගෙන ඒ සංසාර හිතෙන් ඒ භවංග හිත තමයි යන්න දිගින් දිගට ඒ මත තමයි සත්‍යය ඊට පස්සේ ගමන් කරන්නේ මරණය දක්වා. අන්න එයාට තමයි මේ ධ්‍යාන උත්පාද කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එයා මේ ධ්‍යාන උත්පාද කරගෙන තියෙන්නේ ඒ කෙනේක ආනුභාවයෙන් තමයි. එතකොට මේක නිවන එහෙම නෙවෙයි. ඒක නුවන්ට ආයිති කාරණයක් නෙවෙයි කියන්නේ. ඊළඟට කියනවා නිවන්ට ආයිති කියන්නේ කෙලෙස් තුනී කරන කාරණයක් නෙවෙයි. ඊළඟට තව කෙනෙක් ඉන්නවා මේ ශාසනයේ දෙන්නේ මේ විතක්ක විචාරයන් සම්පූර්ණින්නේ නැති කිරීමේ විතක්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය ආසසය ඇතුව ද්විතිය අධ්‍යාහනයේ ඉන්න පුරුෂ කිසලු ඒ හිතනවලු මේ මම සල්ලේකයෙන් ඉන්නේ කියන්නේ එහෙම නැත්නම් කෙලෙස් තුනී කරලා එහෙම නැත්නම් කෙලෙස් නැතුව ඉන්න කෙනෙක් කියලා මානයක් හදා ගන්නවා මේ පුද්ගලයාත් සුදු බුදුහාමුදුරුවෝ ඒකටත් කියනවා සුන්දය ඒ කත් මේ ආර්ය විනය අනුව ඒකත් සුන්දය දෘෂ්ට ධර්ම සුඛ විහරණයයි කියන ලද දෘෂ්ට ධර්මයෝ සුඛ විහරණය කියලා දෘෂ්ට ධර්ම කියලා කියන්නේ මේ පින්වතුන් අහලා තියෙන දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා මේ ජීවිතේ විදින දකින්නම ලැබෙන විපාකයක් මේ ධ්‍යාන උපදවා ගැනීමෙන් දකින්න ලැබෙන සිස්තරා තත්ත්වයක් සිතනේ වර්තමානයේ සම්පත්‍තර ගැනීමේ ප්‍රතිඵලයක තත්ත්වයක් මේ දකින්න ලැබෙන්නේ සම්පත්‍තර ගැනීමේ තත්ත්වයක් මේ දකින්නේ අත් තත්ත්වයක් නෙවෙයි ඒක. ඊළඟට පින්වතුනි කියනවා මේ පුජ්‍යලයා ප්‍රීතිය හැරලා ප්‍රීතිය හිතෙන් අයින් කරලා සුඛයෙන් විතුව හිත පවත්වාගෙන යනවා. මේ හිත පවත්වාගෙන යනකොට ෘතිය ධානයේට යනවා. මේ ෘතිය ධානයේට ගියතනක් තියෙනවලු සන්නායමක් ඉන්නවා, පොත්තාසයක් ඉන්නවා, බුද්ධලෙක් ඉන්නවා. එයා හිතනවා මම සල්ලේකින් විතු ඉන්නවා. එහෙම නැත්නම් මං කෙලෙස් සුනි කියලා නැත්නම් කෙලෙස් නැතිම කරලා ඉන්නේ මම දැන් කියලා හිතනවා ඒ පුද්ගලයා. අන්න එයා මේ මානය හදාගෙන වැරදි මතෝ තියෙන්නේ. නිවන් දැකලා නැහැ. ඒත් මේ වර්තමානයේ සුඛ සම්පත් කරගත්ත ජීවිතේ තරහ සැපයක් කෙලෙස් යට කරලා දෙන්නේ. මේකට කල්පනාවක් තියෙනවා. විස්සම්බන වශයෙන් හිත පවත්තන සදංග වශයෙන් විස්සම්බන වශයෙන් කෙලෙස් තුනී කරව හැබැයි යට තියෙනවා ගිනි අඟුරු වගේ එහෙම නැත්නම් ලිඳේ සංපත් එක්ක ඇතුළේ සංපත් එක්ක පුරුහුඩු වගේ ප්‍රමාණයක් ඇතුළත තියෙනවා. එහෙම නැත්නම් බීජ තියෙනවා කියලා කියනවා. ඕනෑම ලොකු ගහක් හදන්නේ ඉතාම පුංචි බීජයකින්. ලෝකේ තියෙනවා විවිධ විශාල ගස් වර්ග තා පුංචි බීජයකින් තමයි පටන් ගන්න. මේ බීජයේ තියෙන සාස්කාරය වටේ තියෙන ප්‍රත්‍යයන් ඇදලා අරගෙන විශාල ගහක් හදනවා. ඉතින් මෙයා මේ කට්ටිය ඔක්කොමලා මේ විශාල ගහ කෙලෙස් ජාලාවල් ඇති කරන, යුද පිටි පවා බිහි කරන, මහා අපරාධ පවා බිහි කරන හරිත බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙවිදත්තර මේ පින්වතුන් ධර්මෝ පංච අභිඥාලාභී හැටියට තමයි සමාපස්සිතාදී ප්‍රතිපදේ ගර්භයෙන් ගන්න පුළුවන්. එවැනි සත්‍යෙද මෙන්න මේ මේ මේ කියන මේ ධ්‍යානවලට මේ පත් උනා ඒ හරි. උතනට පත් වෙලා හිටපු මේ පුද්ගලයා ඊට පස්සේ ඉන්නකොනේ ඔහු අහංකාරයෙන් ඉහළට ඇවිල්ලා ඔහු විශාලම අපරාධ කරන චරිතයක් බවත් පත්වන බුදුහාමුදුරුවෝ පවා මරලා දාන්න සැලසුම් කරපු චරිතයක් බවත් පත්වන. ඒකයි මේ බුදුහාමුදුරුවෝ උගන්වන්නේ මේක. මේක නෙවෙයි ක්‍රමවේදයේ කියන්නේ. කියන්න තාපු දෙලේ තියෙන උපේක්ෂාවෙන් ඉන්නවා. සතර වෙන ධ්‍යානයට ගිහිල්ලා තියෙනවා. ඒ පුද්ගලයා තේ කියන මාන්නෙන්න ඉන්නවා. ඒ කියන්නේ මම වන් දැකලා කියලා හිතනවා. ඉතින් තව එක්කෙනෙක් ඉන්නවා පුන්නතුනේ මේකේ තවත් ඉදිරියට යනවා. තව එක්කෙනෙක් ඉන්නවා මෙතන ගිහිල්ලා හතර වෙන්න ඊළඟට විඤ්ඤාණංච ආකාසානංච ඒක මේක යනවා. ආකාසානංච යන ස්වයේදී යනවා. ඒ කියන්නේ විවිධ රූප පිළිබඳව හිතේ ඇති වෙලා තියෙන විවිධ වී අරමුණු ඊළ අයතන දාලා මේ සම්පූර්ණ මේ මුළු විශ්වයම මේ තියෙන්නේ මේ තමන් ඇතුළු පංචස්කන්ධය ඇතුළු මේ ලෝකයේ තියෙන සියලුම අනිකුත් පංචස්කන්ධයන් පිටලා තියෙන රූප ධර්ම සියල්ලම ඒවා ඇත්ත නෙවෙයි මේ හුස් අවකාශයක් පමණයි කියන එක සිත යොමු වෙනවා කියන්නේ. සිතෙන්ද ගිහිල්ලා ඉන්නවා. හැබැයි ඒ තැනත්තා අත් මේ හිතන්නේ විද්‍යාමාන වෙන්නේ යාට දැනෙන්නේ තේරෙන්නේ මම නිවන් දැකලා කියලා අහංකාරකම හිතේ ගොනුනගාගෙන කියලා. ඊළඟට තියෙනතුනේ ආකින් සංඥා විඤ්ඤාණංකාරකම එකක් වෙනවා. ආකාසානංකාරකම එතනින් නතර වෙන්නේ තවකත්තාවසක් කරනවා. එතනින් යහත විඤ්ඤාණංකාරකම එකක් සිද්ධ වෙනවා. ඒක ජලයේ අහංකාරයෙන් මේ හිත කියන එකක් නෑ. මේක මේ හිතක් පමණයි මේ දකින්න ලැබෙන්නේ වෙන මොකක්වත් නෑ. ඒ පුද්ගලයාගේ ඉතිහාසෙ විඤ්ඤාණය කියලා කියන්නේ මේ විඤ්ඤාණය පමණයි තියෙන අරමුණක් මේ තියෙන මේක ඇත්ත නෙවෙයි කියලා ආකින් සංඥායතනයේද යනවා. ඒ පුද්ගලයාත් එහෙමයි මේ මාන්නය හදාගන්න ඉන්නේ. එකනොත් නතර වෙන තවත් කණ්ඩායමක් ඉන්නවා. මේ සංඥා නා සංඥා සංඥාවක් ඇත්තෙත් නැත්තෙත් නැහැ කියන ඒ තැනට හිතපත් වෙන විද්‍යාමාන වෙනසකට හිතට ඇවිල්ලා එයා හිතනවා දැන් ඉතින් මේ නිවන් දැකලා සම්පූර්ණ කෙලෙස් අයින් කරලා කියලා මේ විදිහට හිතන මාන්නයක් හදාගන්න පුද්ගලෙක් ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ මෙතෙන්ද මේකන් කියනවා මේවා සියල්ල ආර්ය විනය සල්ලේසුයි කියනු නොලැබේ. මේ ධානයෝ ආර්ය විනය සල්ලේස වූයයි කියනු නොලැබේ. දැන් මෙතනදී හොඳට තේරුම් අරගන්න ඕන කින්නතුනේ ඒ එහෙමනම් ධාන වුන් නැද්ද කියලා වැරදි පණිවිඩයක් එකට ගන්න පුළුවන්. එහෙම එකක් ගන්න යන්නේ නැහැ. මේ ශ්‍රේෂ්ඨන මේ තැන් වලට ගිහිල්ලා මේ අත තැන් වලටම ගිහිල්ලා මේ අත තැනේම එක්කෙනෙක් පළවෙනි තැන ඉන්නවා එක්කෙනෙක් දෙවෙනි තැන ඉන්නවා ගිහිල්ලා මාන්න හදාගෙන ඉන්නවා දැන් නිවන් දැකලා කියලා. ඒ කිසිම තැනක නිවන් දැකීමක් සිද්ධ වෙලා නැහැ කියන එකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මේ නිවන් දැකීම එහෙම නැත්නම් ක්ලේශ ධර්මයන් ශූන්‍ය කිරීම සල්ලේක සතයුත්ත කොහොමද වෙන්නේ කියන එක බුදුහාමුදුරුවෝ උගන්වනවා. මෙන්න මේ විදිහට කියනවා. මේ නමේ විදිහේ කියනවා කොහොමද 44 ආකාරයේ 44 සමවේදයේ නුඹලා විසින් කල්ලේ කෙසල විසින් කලස් තුනේ ගිරීම සිද්ධ කළේ 44 ආකාරයේ පළවෙනි ක්‍රමය තමයි අන්‍යෝ සතෙන්ද හිංසා කරන්නෝ වන්නේය. අනුන්ට හිංසා පීඩා කරනවා හිංසා පීඩා කරනවා කියලා කියන්නේ අතපය සහානි කරන්න පුළුවන් කායික වශයෙන් මානසික වශයෙන් පීඩා ඇති වෙන විදිහට හිංසා කරන්න පුළුවන්. හිංසක ක්‍රියා හිංසක අදහස් කියලා කොටස් දෙකක් තියෙනවා මුලින්ම තියෙන්නේ අපි හඳුන්වනවා හිංසක අදහස් කියවුවම හිංසන ඉරීමේ ඕනකම් තියෙනවා ඇතුළතින් හදෙත් කරන්නේ. ඔය දැන් ඔය කෙනෙකුට හිතට එනවා මරින්න. හිතට එනවා ගිහිල්ලා ගහන්න. හැබැයි ඒ අදහස් ආවට ගිහිල්ලා ඒක කරන්නේ නැහැ. හැබැයි ඒක ක්‍රියාවට නම් ඊට හිංසක කටයුතු හැටියට හඳුන්වනවා. හිංසක ක්‍රියා හැටියට හඳුන්වනවා. ඒ කියන්නේ සත්‍ය කරුණාව. හිංසා නොකරනකම කරුණාව. අපි මේ කෙනෙක් එහෙම අන්‍ය සතුන්ට හිංසා කරන්න වන්නාහුය. සත්‍යයෙන්ද හිංසා කරන්න අය කියලා. සත්තු ගැබුවහම ඉස්සේ කලේ දින සත්ත කොටස ඉස්සේ සත්‍යයෙන් මේ අයි. අන්‍ය සතුන්ට හිංසා කරන හැබැයි මම නැත්තම් අපි සතුන්ට හිංසා නොකරමයි කියලා කල්ලේකේ කරනවා කියලා කියන කරනවා පිට. ඊට අන්‍ය සතුන් මරනවා. අපි සතුන් නොමරමි කියලා පළවෙනි ශික්ෂාපදේ ආරක්ෂා කරනවා කියන කල්ලේකේ කරන නැත්තම් කෙලෙස් කියන කරනවා. කෙලෙස් අදු කරනවා කෙලෙස් ඇති කරලා දානවා. අන්‍යෝ නුදුන්නේ අනුන්ගේ දේ දන්නවා අපි අනුන්ගේ දේ දන්නේ නැහැ කියලා ඉතින් වලකිනවා කියලා කියලා ක්ලේශ ධර්මයන් තුනේ කරලා දානවා. අන්‍යෝ අබ්‍රහ්මචාරී කටයුත්ත සිද්ධ කරනවා. අපි බ්‍රහ්මචාරීව ඉන්නවා. බ්‍රහ්මචාරී වෙනවා කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්නවා. ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්නවා. හැබැයි රූපගතට කාමය ආවුස්ස ගන්නෙ නෑ. මේ පංච නීවරණ ආවුස්ස ගන්නෙ නෑ. කලින් ශබ්ද ගත්තට නාසයෙන් ඌද දිවෙන් රස ශරීරයෙන් පහස ඒ වගේ ඒ අරමුණු සිත් වෙනකින් අපි කාම ඡන්දේ උපදවා ගන්නෙ නෑ කියන එක කියන්නේ. අන්‍යෝ බොරු කියන්නෝ වෙනවා. හැබැයි අපි බොරු කියන්නේ නැහැ කියලා ක්ලේශ ධර්මයන් වලින් වැළකීලා ඉන්නවා කියන්නේ. අන්‍යෝ ශේලං කියන දේවල් කියන කරනවා කිසුණු බක් ශේලං කියනවා කියන්නේ ඉරුපක් අතර දෙදෙනෙක් අතර දෙදෙනාගේ සමගිය නැති වෙන විදිහට කටයුතු කිරීම දෙදෙනෙක් අතර සමගිය නැති වෙන විදිහට කටයුතු කිරීම කියන්නේ කිසුණු බක් හැටියට හඳ කරා ආන්නේ යෙන්නේ අපි කරන්නේ නැහැ අපි වගේ හලකලා ඉන්නේ අපි වැලකලා ඉන්නේ ඊළඟට අන්‍යෝ රළු බස් කියන අනිත් අය ජීවිතේට පීඩාව ඇති වෙන අසහනය ඇති වෙන ඒවැයම වචන රළු බස් තමයි හඳුන්වන්නේ ඒක නිසා අපි මේ ක්ලේශ ධර්මයන් සුනී කරන වැඩ පිළිවෙල අපි ඉන්නවා ඒවා වැලකලා ඉන්නේ අනිත් අය ප්‍රලාප වැඩකට නැති ජාති ලෝක කියන අපිට අපිට ප්‍රයෝජනෙ කිත් නෑ අනිත් අයට අහන කෙනාට ප්‍රයෝජනෙ කිත් නෑ නිකන් හිතට බරක් වෙන තොරතුරු ගොඩක් දේශපාලනේ වෙන්න පුළුවන් සිද්ධීන් වෙන්න පුළුවන් ඇත්ත වෙන්න පුළුවන් මේ සිද්ධි නමුත් ඔය කතා කියන්නේ තුළ සිද්ධුනේ අනිත් කෙනාට වෙනසක් ඇති වෙන අපේ සඳ බිජිනත් මහත්ය සිටිය මේ උස්මද කරණයට පත්වෙලා විදහල් පති කෙන තමන්තත් ප්‍රයෝජන වන්න ඇති අනන්තත් ප්‍රයෝජනයක් නැති දේවල් කතා කරනවා නම් එයා ඉතාට පස වැඩගත් කටයුත්තක් තියෙනවා කියලා එයා එතනින් ඉවත්ව යනවා ඒක පොරු අපේ වැඩගත් කටයුත්තක් කියලා කියන්නේ මේක වැඩගත් එයාගේ ජීවිතයට අවශ්‍ය වෙන සාධාරණ එතකොට වැඩ කටයුත්තක යන්නේ කියලායි ඒක තමයි මට වැඩගත් කටයුත්තක් වෙනවා කියලා වහායතනින් යනවා කියන්නේ බලන්න එයා මේ ආරක්ෂක වැඩ පිළිවෙල එයා හදාගෙන තියෙන ආකාරය අනිත් අයට විතර දෙන්නේ නැති වෙන්නේ එයා කතා කරන දේ වැරදි කියලා කියන්නේ ඒක ප්‍රකාශ කරන්න යන්නේ ඒක කියන්නේ සමහර විට තරහ වෙනවා ගැටෙනවා ඒවා වහා වලක්ව ගන්න බුද්ධිමත් ක්‍රම වේද එයාම ගමනක් කරන්න හැදේ ඊළඟ අන්‍යෝ බහුල කොට ඇත්තෝ අවිද්‍යාව බහුල කොට ඇත්තෝ විසි අවිද්‍යාව කියලා කියන්නේ ලෝභය බොහෝම බහුල කොට තියෙන අපි කොටස් ලැබුණත් ඇති කියන තැනක ඉන්න බෑ එහෙම චරිත තියෙන අපි මොනවා හරි විදිහට කරන්න හිතන ෘප්තිපත් වෙන බැහැ එහෙනම් අපි ඒ විදිහේ මහා සංඝාවකින් මේ කියන එක විකල හසුට වෙන්න පුළුවන් මානසික පැත්තිය හදා ගන්නවා ඒ ක්ලෙස් කිරීම කරන ප්‍රමවේදී ඉතින්ද අන්‍ය දේශ සහගත අරමුණ වෙනකොට දේශ සහගත වෙනවා කියන එක ඇතුළත ආයතන හයෙන් අරමුණ වෙනකොට දේශ සහගත වෙනවා මම එහෙම නැහැ අපි එහෙම නැහැ කියන තැනක ඉන්නවා ඒ කියන්නේ කෙලෙස් කුරේ කරනවා නැත්නම් කෙලෙස් නැතිම කරනවා ඒ විදිහ වැඩ පිළිවෙල කියලා නම්ය මුත්‍යා දෘෂ්ටිය වහන්නා වූ අපි මුත්‍යා දෘෂ්ටිය නැහැ දැන් ඔය යෝතින් කියති දෘෂ්ටි කොයි දෘෂ්ටිය උනත් ලෝකේ නොපවතින ඇත්ත නොවන යම් අරමුණක් හිතේ බිහි වෙනවා නම් බිහි කරගෙන ඉන්නවා නම් ඒ අත්තමයන සීල අරමුණ මිත්‍යා දෘෂ්ටි ගණයට තමයි වැටෙන්නේ. ඔබට අන්නේ මිත්‍යා දෘෂ්ටි අපි නැහැ. කියන තත්ත්වය අත් තත්ත්වය දැක්ක. ඊළඟට පින්නතුනි අන්නේ මිත්‍යා කල්පනා වලින් ඉන්නවා. අපි මිත්‍යා කල්පනා වලින් නැහැ. අවස්ථාවක් නැහැ. දෙවියන් අවුවක් කියන්නේ නැහැ. ඒ වෙනත් සම්මේකනේ සීතුවක් නැතිව සකස් වෙච්ච එකක් කියන්නේ නේ හේතුඵල ධර්මයෙන් සකස් වෙලා තියෙන ඒක. ඒකට අන්‍ය මිත්‍යා වචන කතා කරනවා. මේ මිත්‍යා වචන කතා කිරීම අන්‍ය කෙරුවට අපි කතා කරන්නේ මිත්‍යා වචන. අන්‍ය කතා කරලා කතා කරන්නේ. දැන් අන්‍ය මිත්‍යා ආජීවයෙන් යුතුව ඉවත් වෙනවා. මිත්‍යා ආජීවයෙන් යුතුව මුත්‍යා කර්මාන්තයෙන් යුතුව ඉන්න පිළිසක් ඉන්න අපි මුත්‍යා කර්මාන්තයෙන් යුතුව දෙන්නලා ඉන්නවා අපි මේ මිත්‍යා කර්මාන්තේ සම්්‍යක් කර්මාන්ත සම්්‍යක් ක්‍රියාව තමයි කරන්නේ. මිත්‍යා කර්මාන්ත ක්‍රියාවන් අපි කරන්නේ නැහැ. මේ මිත්‍යා ක්‍රියාවන් කියපහ මොන තරම් මිත්‍යා ක්‍රියා තියෙනවද කියලා හිතල බලන්න පුළුවන්. දැන් බිරි පූජා මිත්‍යා ක්‍රියාව. මේකත් මිත්‍යා ක්‍රියාව බිරි පූජා. ඊළඟට අන්නේ ඉන්න මිත්‍යා ආදීයෙන් ඉති අපෝ මරියට පොරොන්දු වෙනවා. එහෙම ජීවත් වෙනකොට ඒක පාපයක් නෙවෙයි ඒක උපසිද්ධියක්. ආයුධ වෙන නාම කරාට එහෙම ඒ ජීවන කවත්ම එහෙම ගැටියක් නැහැ. ඊළඟට අන්‍යෝ මිත්‍යා ව්‍යායාමෙන් ඉන්නවා අපි මේ මිත්‍යා ව්‍යායාමෙන්. අන්‍යෝ මිත්‍යා වෘතිය වැරදි සිහියකින් යුතුවින්න. අන්‍යෝ වැරදි සිහියෙන් යුතුව ඉන්න කණ්ඩායමක් ඉන්නවා. මේ වැරදි සිහියෙන් යුතුව ඉන්න කණ්ඩායම එහෙම හිටියට අපි වැරදි සිහියෙන් නෙවෙයි ඉන්නේ. එතකොට අන්‍යෝ මිත්‍යා සිහියෙන් ඉන්නවා. අපි මිත්‍යා සිහියෙන් නෙවෙයි. මේ මිත්‍යා සිහිය ගැන අපි පසුවට වෙලාවක් තිබුණොත් කතා කරමු. ඊළඟ අන්‍යෝ මිත්‍යා සමාධියෙන් ඉන්නවා. අපි මිත්‍යා සමාධියෙන් නෙවෙයි සම්මා සමාධියෙන් අපි. අන්‍යෝ මිත්‍යා ඥානයෙන් ඉන්නවා. අපි මිත්‍යා ඥානයෙන් නෙවෙයි සම්මා ඥානයෙන් යුතුවයි අපි. මේ මේ විදිහට හිතලා මේ සල්ලේකේ කරන සල්ලේකේ කියන්නේ පින්නකල කෙලෙස් තුනී කරනවා හෝ කෙලෙස් නැතිලා කරලා දාලා ඉන්න අපිට. ඊළඟ අන්‍යෝ මිත්‍යා විමුක්තියෙන් ඉන්නවා. අපි නිවන් දැකලා ඉන්නේ. දැන් අර ධ්‍යානලාභීන් එහෙම හිතන්නේ අපි නිවන් දැකලා එහෙම ප්‍රකාශයෙන් වරපිටද. ඒ විමුක්තියෙන් මේ අපි ඉන්නේ. අපි ඉන්නේ සම්මා විමුක්තියේ උසයි අපි ඉන්නේ. ඔබට අවබෝධ කරගන්නමයි අපි. අන්‍යෝ සීල මිද්දේ යුතුව ඉන්නවා. අපි සීල මිද්දේ නොවේ ඉන්නේ. හැම තිස්සේම පහන් වූ වීර්යයෙන් යුතුව ප්‍රසන්න වූ මැලවුණු නැති පස්සේකින් අපි. අන්‍යෝ නොසන්සුන් කොමින් ඉන්නවා. උද්දච්චයෙන් යුතුව ඉන්න නොසන්සුන්කමෙන් ඉන්න අපි ඒ විදිහේ නොසන්සුන්කමක් අපේ ජීවිතේ නැහැ. ඕන කොට්ටාවක බොහෝයි. අන්‍යෝ විචිකිත්සාවෙන් ඉන්න සැකයෙන් ඉන්න අපි සැකයෙන් ඉන්න. අනිත් අය සිපෙන කුල්ලෝ වෙන්නවා. අපි සිපෙන්නේ නැහැ. අරමුණු ආයතන හයෙන් අරමුණක් ගාවන සිපෙන අය ඉන්නවා. කියන්නේ අපි යායක කතා කරන්න බෑ. උසලගින් මැස්ස යන්න බෑ. තරහයිවා කියලා කියනවා. අපි ඒක ලේසි වචනයක් භාවිතා කරනවා සාමාන්‍යයෙන්. නමුත් ඔය එහෙම වෙන්නේ අරමුණ ආයතන හයෙන්ම ගන්නා වූ අරමුණ ඕනම අරමුණ චිතන සුළු ස්වභාවයක් කිසේ සීතලා තියෙනවා. එහෙම අය උදෙලි ඉන්නවා. ඒක පිළිබඳ කාලෙකින් ඉස්සරහට අපි විස්තර කතා කරන්න පුළුවන්. අන්නේ බද්දවයිරින් යුතු වෙනවා. මේ බද්දවයිරින් යුතු වෙන සංඝායන් ඉන්න අපේක විවිධ ස්වභාවයන්. බුද්ධලේ ගැන කතා කරලා එයා කතා කරනකොටම එයාට ඒ ගැන මතක් වෙනකොටම කෙනෙක් ඇවිල්ලා එයා ගැන කතා කළොත් එයා ගැන මතක් වුණොත් තරහයි. සිද්ධියක් උනත් වෙන්න පුළුවන්. සමහර විට බුද්ධලේ නොවෙන්න පුළුවන්. සමාන්ත සුණානිය ගැන වෙන්න පුළුවන්. සමහර විට සුලඟ ගැන වෙන්න පුළුවන්. සමහරට පක්ෂය ගැන වෙන්න පුළුවන්, සමහරට ආගම ගැන වෙන්න පුළුවන්, සමහරට කුලය ගැන වෙන්න පුළුවන්, සමහරට ජාතිය ගැන වෙන්න පුළුවන්, සමහර විට දැන් ඔය ඇමරිකාවේ අර වර්ල්ඩ් චැම්පියන් එකට යහපු සිද්ධිය ගැන වෙන්න පුළුවන්. ඕන මේකක බද්දර ඉරින් යුතු වෙනවා. ඒක අපි හසු ඉරදී ඉන්න. අන්‍යෝ ගුණමසු වෙන්න පුළුවන්. හැබැයි අපි ගුණමසු වෙන්නේ නැහැ. ඉතින් ගුණමක ස්වභාවයක් තියෙන ඕනම උදව්වක් අරගෙන ඒ උදා උදව්ව දැක්කට පස්සේ ඒක දියුපිතය පිටක් වගේ බවටපත් වෙනවා. ඒක තියෙනවා අපි. ඒ විදිහේ චරිත තියෙනවා. ඕනක ලොකු උදව්වක් කරලා කරගත්තාම එතනින් පස්සේ ඒ පිළිබඳව නිකමටවත් කතා කරන්නේ ඒ උදව්ව නෝවේ. උදව් නොකරනවාට යම් පුද්ගලයෙකි යම් කණ්ඩායමකගේ ලෝකෙට යම් සේවාවක් සිදුවෙනවා නම් ඒ සේවාව අගේ කරන්න හිතෙන්නේ නැති පුද්ගලයෙක් උනහත් සේවය අගේ කරන්න බැරි කෙනෙක් උනහත් නමුත් අපි ගුණවත් වෙන්නේ නැහැ අපි ගුණය දකින්න තර ගුරුවරයෙක්ගේ වැරදි වගේක් වෙනවා මේ බාහිර කාමකින් බලකට ඇවිල්ලා ලංකාවේ පරිපිරියනක ඉතින් මේ ආපහාම මේ ශිෂ්‍ය ඇවිල්ලා මේ නරක ගැන මේ නරක සිද්ධිය ගැන කියනකොට බාහිර කාමඳුරු කියනවා එහෙම කියන්න බෑ එහෙම කියන්න බෑ මේ නරක එකයිනේ නමුත් එයාගේ තියෙන හැකියාව ඥානේ ඉගැන්වීමේ හැකියාව ළමයින්ට ධර්මයේ කියලා දෙන හැකියාව අන්දරේ මොකද කරන්නේ කොච්චර අන්න ඒ කොටස දැක හේතනස දැක හේතනස දැක අන්න පින්වතුනි ගුණ මකන්නේ නැති ගුණය අගය කරනකොට මේ ගුණය අගය කර අන්‍යෝ තවත් දෙකක් තියෙනවා ඒක පසුවට විස්තර කරන්න යුග ග්‍රහ ඇස්සෝ වෙති අන්‍ය යුග ග්‍රහ ඇස්සෝ වෙති අපි යුග ග්‍රහ නැත්තේ මේක අපි හවතිනවා කියලා කියනවා අන්‍යෝ ඊර්ෂ්‍යා කරන්නේ නැති අපි ඊර්ෂ්‍යා නොකරන්නේ හැටියට අපි තවත් ඉන්නවා කණ්ඩායම ඊර්ෂ්‍යා කරන ස්වභාවයක් කියලා අපි ඊර්ෂ්‍යා කරන ස්වභාවය අසල කාරණේට කියලා නෑ ලොකු කුඩා වශයෙන් විවිධ සංවලදී වැඩ කරන චූටි ළමයාට තමයි ඊර්ෂ්‍යාව ඇති වෙනවද කියන්නේ මේක ස්වභාවය. පොඩි ළමයාට සෙල්ලම් බඩියක් තමන්ගේ වයසින් අනුත් ළමයාට සෙල්ලම් බඩියක් අරන් දෙන්නත් කියන එයාට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. එන්න තියෙන අපි හිතන මේ ඊර්ෂ්‍යාව කියන එක ලොකු කුඩා දෙයක් නෑ මේ වැඩ. ඊට අන්‍යෝ මසුරෝ වෙනවා. ඒ කියන්නේ බොහොම ලෝභයි. මසුරු බහින් යුක්තයි. අපි මසුරු බව අපිට නැහැ කියලා කියනවා. ඊළඟට අන්‍යෝ කෛරාටිකය වන්නා වූ කෛරාටික සපටි වැඩ කරන අය අපි සපටි වැඩ කරන්නේ. මේ වචන අහු මේ තියෙන මොකද කරු. ඊළඟට අන්‍යෝ විවිධ මායන් ස්වභාවයන් මායාකාරී රඟපෑම් ස්වභාවයන් දිනේවා අපි එහෙම රඟපෑම් ස්වභාවයක් කරනවා. ඒ රඟපෑම් ස්වභාවය විවිධ කටකඩවල ඉන්න පුළුවන්. හොඳින් වෙන්න පුළුවන්, නරකින් වෙන්න පුළුවන්, ඒක පුළුවන්. අන්‍ය තදබලින් යුක්තයි. ඒ කියන්නේ අන් මතවලට අහිංසන් දෙන්නේ නැති කෙනෙක් කියන නායකත්වයේ හොඳ නායකයෙක් කියනකොට හතරවෙනි කාරණය තමයි අන් මතවලට අහිංසන් දීමේ හැකියාව. මේ හැකියාව පැහැදිලිවද අන්නතේට හංසන් දීන්නේ හැකියාව පහේ පුද්ගලයාට. එහෙම නැති අයත් ඉන්නවා තමන්ගේ මතේම ප්‍රබලකට ගන්නා වූ කියන. අන්‍ය අධික මානිය ඇති අය ඉන්නවා. එහෙම කොටසක් ඉන්නවා. ඉතින් අපි එහෙම මානෙන් යුතුව නෙවෙයි ඉන්නේ. අන්‍යෝ යහපත් හැසිරීමේ වකී කරුබාවය. වැරදුන කී කරුබාවෙන් යුක්තයි. කොහොමද බයි සී කරබයි යුක්තයි අපි සී කරබයි යුක්තයි අන්‍යෝ අකී කරබයි යුක්තයි අන්‍යෝ අකී කරබයි යුක්තයි අපි සී කරබයි අන්‍යෝ කියපුවාම යම්නම් කොටස මේ කියන්නේ තියෙනවා සාමිත්‍ර සේවනය කරන කොටස විතර හැබැයි අපි සාමිත්‍ර සේවනය කරා අන්‍යෝ ප්‍රමත්තයෝ ඉන්නවා අපි අප්‍රමත්තයෝ හැටියට කටයුතු කරනවා ඒ විදිහට සිංහතුනි ක්ලේශ ධර්මයන් පුණී කරගෙන ඉන්නවා. අන්‍යෝ ශ්‍රද්ධාවෙන් සෝවන්නා වූ අපි ශ්‍රද්ධාව ඇත්තෝ හැටියට කටයුතු කරනවා. සුදුලේ බාස පස්සලයි මාසෙල අපි කියලා ක්ලේශ ධර්මය පුණී කරගන්න. අන්‍යෝ ලැජ්ජාව කියන එක නෑ පාප ධර්මයන් කරන්න ගියාකම. ඒක අපිට ලැජ්ජාව තියනවා. අන්න අහිරිතෙන් යුක්තයි අපි විපි මිනි සිත්තෝ ලැජ්ජාවයි පවසලා කිමොත් වෙන කවුරු දැකි තමන් එකටත් හරි යමාරේ මේ පාප ධර්ම පිළිබඳ අන්න අන්‍යෝ පවත දියෙදි අපි පවත අන්‍යෝ පවත දියෙන්නේ අවකරණයේ ඉන්නවා. කොළ පාප කර්මයන් කරන පවත බිය නැදම ඔය සමහා මේ මල බෝධපත් කරලා කියන්නේ ඒ ඒ කරපු වැඩේ අපි බාර ගන්නවා කියන්නේ ඒක පවත බය බාර ගන්නවා කියලා. ඒ විදිහට කියනවා. ඒ කියන්නේ ඒ ඇයිත් සුත්තනේ තේ පවත බය නැතුව ගින් අපි මේ කරන වැඩේ නිසා දිව්‍ය ලෝකෙ පිළෙන්න අපිට ගින් දිව්‍ය ලෝකෙ නතර වෙන්න පුළුවන් දිගු කොළයක් අපි කියන්නේ කියලා දාන්නේ අසු කෙරෙතන් නැති අය ඉන්නවා. සුදුරු දැන් නැහැ. ඒ කියන්නේ බොහොම මොහොතකටයි දැනුම අඩුයි. සුතමේ ඥානේ නැහැ. හැබැයි අපට සුතමේ ඥානේ තියෙනවා. ඒකට අපි කෙලෙස් කිනින් කරලා ඉන්නේ. ඒකට අපි කෙලෙස් කිනින් කරලා ඉන්නවා. එතකොට අන්‍යෝ ඊළඟට කියන අපුණතේ අන්‍යෝ කුචීතෝ වන්නා අපි හැබැයි කුසීතන සම්බලින අන්‍යෝ මුලා වූ සිහිය කියනවලු. මුලා වූ සිහියෙන් සිහිය කියලා හිතාගෙන මුලා වෙච්ච සිහිය කියනවා. අපි මුලා නොවෙච්ච සිහිය කිව්වොත් අපි අන්‍යෝ ප්‍රඥා නැත්තෝ යපු ප්‍රඥා ඇත්තෝ හැටියට කටයුතු කරනවා. ඒ මොළේ විදිහට කියලා ප්‍රවේශ ධර්මයක් ගොනු කරගන්නවා. අන්‍ය තමන්ගේ දෘෂ්ටියම පරාමර්ශනය කරන තමන්ම හරි කියලා දැඩි කොට අල්ලගෙන ඒ දැඩි මතය අත්හරින්නේ කොහොමද? තමන් එහෙම නැහැ. ඒ තමන්ගේ දෘෂ්ටියට පොතු වෙලා ඉන්නේ නැහැ. තමන්ගේ දෘෂ්ටිය සැබකට අල්ලගෙන නැහැ. තමන්ගේ දෘෂ්ටිය දැඩි කොට අල්ලගෙන නැහැ. ඒවා බහැර කරලා සත්‍ය ස්වභාවයේ සිද්ධාත කරන මේ කල්ලේක යකරනවා කියන එක මෙන්න මේක. මේ විදිහට අපිට හැල් එකේ කරපොන් කියන්නේ කෙලෙස් නිවී කරනවා හෝ කෙලෙස් නැති කරනවා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ කියලා. මම හොඳේ මම කුසල ධර්මයේ සිත් උපද වීමද බොහෝ උපකාර. කුසල ධර්මයේ සිත් උපද වීමද يعني උපද වූ පමණින් බොහෝ උපකාරය ඇති වෙනවා වූ කුජලයාට. මේ විදිහට කුසල සිත් පදින් අයින්හා වචනයෙන් කිරීම කරමු. මේ අනුපස් සම්බන්ධ කියලා හනවා කියන්න දෙයක් නැහැ. අනුපස් කියන්නේ කයින් වචනයෙන් කරන කියන යහපත් ක්‍රියාවන් හැටියට මේ අපලොස් කියන කොයිතරම් අනුපස් ලැබෙනවද කියලා කියන්නේ. ඉතින් තුන්දේ හේ නැහිලා අන්‍යෝ හිංසා කරන්න වෙයි. තාහුය. එහිලා අපි හිංසා හිංසකයෝ අනිත්‍යකයෝ බවට පත් වෙන වේදන. හිංසකයෝ අනිත්‍යයට අප හිංසා පීඩා කරන අය නෙවෙයි. අනිත්‍යයට කොටසක් තිබෙන අනිත්‍යය මරණ විනාශ කරන සතු මරන්න වෙනවා සත්‍යය. හැබැයි අපි මේ සත්‍යය මරන්න ඕනේ නැහැ කියන එක සතු කියන්න පුළුවන් කියලා කියනවා. මේ කාරණා 44 දෙනෙක විදිහටම කියනවා කියන්නේ. සතු කියන්න පුළුවන් ක්‍රියා වෙන්න. ඉතින් සුන්දේ යම්සේ විෂම මාර්ගයේ ක්‍රියද යම්කිසි සමන්ත පීඩා ඇති වෙන සමන්ත දුක ඇති වෙන සමන්ත අසහනය ඇති වෙන මේ ජීවිතේ සංසාරයේ උපසංගාත්ම බව එහෙම මාර්ගයක් තියනවාද යන්නේ දෙකින් ඒක ඉවත් කරලා ඒක හර්පියා ඉවත් කරලා යෑමට වූ සම්යක් මාර්ගයකුත් මේ සත්‍යයට තියනවා කියන එක බුදුහාමුදුරුවනේ දේශනා කරනවා. හැම සත්‍යයකටම මේ මාර්ගයකුත් තියෙනවා කියලා කියනවා. ඒ වගේම අන්‍යන්ත විෂම කොටකුත් තියනවාද? එය හැරපියා යෑමට ඒ කියන්නේ දුක් ඇති වෙන විපතට පත් වෙන ඊඩාවට පත් වෙන මෙලව වශයෙන් පරලෝක වශයෙන් යම් ප්‍රතිඵලක් තියනවාද ඒ විදිහේ නොවන යහපත් ප්‍රතිඵල කිස්මේ සත්‍යයට තියනවා කියන එක කියලා කියන්නේ ඒ කිසිම දුකක් නැති කිසිම පීඩාවක් නැති සැනසීම තියෙන කාමයේ සිටින සත්‍යයට තියෙනවා ප්‍රතිඵලක් තියෙනවා ඒකද තුන්දේ පරිද්දෙන්න හිංසා කරන පුද්ගලයන්ට ඒන් දුරු වීම පිණිස අවිහිංසාව. ප්‍රාණඝාත කරන පුද්ගලයන්ට ඒන් දුරු වීම පිණිස ප්‍රාණඝාත නොකිරීම. නුදුන්දේ ගන්නා වූ පුද්ගලයාට ඒන් දුරු වීම පිණිස හොරකම් නොකර ඉඳීමයි. ඒ අර සම්්‍යක් මාර්ගයේ පින්වතුනි කොහොම කල්යහට තියෙනවා මේ දස කුසලයන්ගෙන් මොකෙන් වෙන ක්‍රමවේද පල්ලහට කියනවා පින්වතුනි පොදුදිරි සතියෙන් සඳහන් කරපුවාම ඒක ප්‍රමාණවත් කියලා පා ඔල්පිටක කියනවා ඊළඟට පීරමිද්දේකින් පීඩා වේදනාවන් යම් පුද්ගලෙන් එයින් නිදීම පිණිස දිරුවීම පිණිස මාර්ගයක අනිවාර්යෙන්ම පිරයිදී 44ටම කියනවා පින්වතුනි කාරණා 44ට ඒ විදිහට තියෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ හොය. යම්කිසි වනහ යම්කිසි අකුසලද ධර්ම කෙනෙක් වෙන්නම් ඒ සියල්ලෝම යම් අකුසල ධර්මයක් කියනවනම් ඒ සියල්ලම අමිහිරි විපාක ඇති වෙන අමිහිරි දුක් ඇති වෙන විපත්ති ඇති වෙන ඒවාම තමයි අකුසල ධර්මයෙන් එන්නේ. ඒ ක්‍රියාවට විපාක විඥානය ඇතිය දෙන්නේ පින්නතුනේ. දුක් විපාක විඥානයක් තමයි මේක ආයේ සැක. ඒක මනුෂ්‍ය ලෝකේ ඉන්න පුළුවන්, දිව්‍ය ලෝකේ ඉන්න පුළුවන්, සතර අපාය වෙන්න පුළුවන්. දුක් විපාක විඥානය කියන්නේ වරහලේ තෝල පින්නතුනේ කුසල විපාක විඥාන ටික ඉවර වුණාම ඒකේ විපාකයේ විදලා ඉවර වුණාට පස්සේ බ්‍රහ්මලෝක සිද්ධ වෙන්නේ සංඛ්‍යාත්මකයි ඉහි තියෙන ප්‍රමාණය පිටතට ඊට පස්සේ ඒ පුද්ගලයා එන්න පුළුවන් ඊළඟ දෙලින්ම එහෙන් චොඩවල පිටසම් ලෝකාදී දැන් වලටත් එන්න පුළුවන් බුදුහම්දුරේද සදහස් කරලා තියෙනවා ඒක දැනක ඊහිියක් දැකලා තියෙනවා මේ ආනන්දහම්දුරට මේ ඊනි මේක පෙර ආදී බ්‍රහ්මලෝක ධර්මයේ හැටියටයි සිටි මේ බ්‍රහ්මලෝකයේ ධර්මයේ හැටියටයි සිටි දැන් ඔන්න නවත ඊරි ලෝකයකට ඇවිල්ලා තියෙනවා. ඊළඟ කුසල විපාකය කුසල ධර්ම කෙනෙක් වෙත්නම් මේ සියලු කුසල ධර්මයන් නිහිර විපාකයේ පුද්ගලයාට උදා කරලා දෙනවා ඒ කාක්ක වශයෙන්. ඒක ආයතකයක් වෙනවා. සින්දේ පරිද්දෙන්න හිංසා කරන පුද්ගලයාගේ උසස් බව පිණිස අවිහිංසාව. යම් සත්‍යයකට උසස් භාවයක් ගොඩනගා ගන්න ඕනෑ නම් ඒ උසස් භාවය ගොඩනගා ගන්න තියෙන ක්‍රමවේදය තමයි ඒ අවිහිංසාව දිවි කරගන්නේ. යම් පුද්ගලයෙකුට කායික දුක් ජීවිත අකල් මරණ වලින් වැළකෙන්න ඕන නම් ඒෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි අන් පුද්ගලයන්ව මරන්නට අන් සත්‍යයන්ව මරන්නට එකගින්. යම් පුද්ගලයෙකුට තමන්ගේ ධනය වස්තුව නැති වෙන එක වළක්ව ගන්න ඕන නම් ඒ සැප විඳින්න ඕන නම් අනුන්ගේ වස්තුව පැහැර ගැනීම වංචාවෙන් හෝ කපටිකමින් හෝ උපායෙන් හෝ එක්කයි දෙවි. හරි ගන්නා වූ එක සතර වූ. යම් පුද්ගලයෙකුට හැමදාම සත්‍ය අහන්න ඕන නම් හැමදාම මුලා නොවීන්න ඕන නම් බුත් සංඥාවක් එක්කෙන්න ඕන බුරු කීමක් වලකි. යම් පුද්ගලයෙකුට කාමකට සම්පත් සැපෙන් ඉඳින්න ඕන නම් කාමයේ වරදයන් කිරීමේ වලකින්න ඕන අප්‍රහචාරී වෙන්න ඕන. ඒ විදිහට කියලා අපි හිතමු. ආදිත්තලගෙන. ඊට පස්සේ කියලා කියන්නේ ඒකාන්තයෙන් යමෙක් දෙනේ මඩේ ඉරුණේද. එතනේ මඩේ ඉරුණු අනෙකුතු ගොඩ ගන්න උත්සාහ කරනවා නම් මේ කරුණ විද්‍යා මානෙ මේක ඇත්තද? යම් පුද්ගලෙක් මඩ ගොඩකට වැටිලා එරිලා ඉන්නවා නම් අවස් මඩ ගොඩ ඒ විදිහට නිරුක්ත පුද්ගලෙක් ගන්න යනවා කියන එකේ විද්‍යා මානෙ ඇත්ත නෙවෙයි සත්‍ය නෙවෙයි. ඒක බොරු හැයත්වීමක් හැටියට ඒක හරියට තමයි ලෝකේ පෙන්වන මායාකාරී චිත්තපටි වගේ කතා වගේ ස්වභාවයක් හැටියටයි ගන්න තියෙන්නේ. හත් වෙනවා. ඊළඟ තුනතේ මෙන්න මෙහෙම කියනවා. චුන්දය ඒකාන්තයෙන්ම යමෙක් කෙනේ නොදැමුණේ නම් ඉක්මුන් නැත්තම් සකස් නොවුනොත් ඒ වගේම නොපිරිමි වුණේ නම් ඒ කියන්නේ එතන කියන්නේ කෙල අයින් කරේ නැත්තම් කෙල ක්ලේශ පරිණාමය කියලා මේ තුන අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ. බුදුන් කියන්නේ ක්ලේශ පරිණාමය කියලා. එහෙම ක්ලේශ වලින් ඔහු ඉවත් නොවෙන්නේ නැත්තම් එතන අනෙකු දමණය කරන්නත් බෑ, අනිත්ව ඉක්මවන්නත් බෑ, අනිත් අය ක්ලේශයන්ගෙන් මුදවන්නත් බෑ කියලා කියනවා. ඒක හරියම ලක්ෂණ මෙතන ප්‍රකාශ කරන්නේ කියලා. ඒ කියන්නේ අපි කෙලෙස් වලින් දමණය වෙලාත් නෑ, අපි ඉක්මෙලත් නෑ, අපි කෙලෙස් නිර්වන්තාවලත් නෑ, අයිත් කරලත් නෑ. හැබැයි අනිත් අයට අපි බණ කියන්නේ නෝ ඒක මේ පුද්ගලයාට තේරෙන්නේ නැහැ. නැත්නම් මේ පුද්ගලයා නොමග යන අයහු කෙලෙස් වලින් නිවන මාර්ගයට නොවේ වැටෙන. කෙලෙස් වැඩි කරගන්නා වූ මාර්ගයක් වෙන්නත් පුළුවන් මේ චර්යාව. එහෙම වෙනවා අපේ සත්‍යය. සතියේ මොයේ මාසි. එතකොට හැබෑවටම කෙනෙක් ඉක්මවන්න ඕන නම් හැබෑවටම කෙලෙස් වලින් නිවන ඕන. හැබෑවටම සම්මනය කරන්න ඕන නම් තමයි දියාව වගේ රටවල දැනෙන ප්‍රතිපදාවන් තුළ කෙලෙස් සමනය කරනවා කියන එක තියනවාද කියනකොට අන්තිමට ලාභ සත්කාරවලට අහුවෙලා සමනය ගන්න වෙන කීවත් කියලා එහෙම වෙනවා. ඒ බුද්ධලේ යන්නේ අනුගාමිකයක් මොඩේක් බවට පත් වෙනවා. මේ ගුරුවරයෙක් මොඩේක් බවට පත් වෙනවා. ගුරුවරයාද මොඩකම් ඉගෙන ගන්න. හැබැයි රාතන් වහන්සේලා වූ පසේ බුදුරු යන ගමනය කරන පුද්ගලයා පින්වතුනි දමණය වෙනවා, ඉක්මෙනවා, කෙලෙසුත් නැති කරනවා. අඟුලිමාල මේ පැත්තට පත් වෙනවා. සාම ධර්ම චර්යාවක් කියලා මේ විදිහට කරනකොට පත් වෙනවා කියන්නේ. ඒකයි මේ මෙතන කියන්නේ. තුන්දේ මෙපරුද්දෙන් හිංසා කරන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අවිහිංසාව වේ. සබුද්දලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස දෙහෙස තමයි අවිහිංසාව වෙන දෙයක් නැති. ප්‍රාණඝාත කරන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ප්‍රාණඝාතයෙන් වළකිනවා. ප්‍රාණඝාතයෙන් වළකින වෙන ක්‍රමයක් නැහැ. ওই විදිහට පින්වතුනි අර කියන ඉතිරින් කියපු 44ම කාරණා ගැන මෙතනදි සොන්න සඳහන් කරනවා පින්වතුනි. මිත්‍යා දෘෂ්ටියෙන් පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්මන් දෘෂ්ටිය නැහැර වෙන දෙයක් නැහැ. වෙන මොන දෘෂ්ටියක් හරියන්න සම්මයන් දෘෂ්ටිය කියන දෙය තමයි අරාගමෙන් මේ ආගමට ගියා කියලා හෝ මේ ආගමෙන් අරාගමට ගියා කියලා හෝ සිංහතුනි දෘෂ්ටි දෘෂ්ටිමය ආයෝක වෙනසක් කියලා නැහැ. දෘෂ්ටිය සම්මාදිට්ඨිය නිසෙ කොයි ආගමේ හරි සම්මාදිට්ඨියව නම් ඒ සම්මාදිට්ඨියට කියන සමන් දෘෂ්ටියෙන් තුලින් ඇති වෙනා වූ පීඩා සියල්ල ඉවත් කර ගන්නවා වෙනවා. ඊළඟට සිංහතුනි ඒ කරුණ ඒකෙත් ඒ කියන 44ම මේකේ කියලා. යමෙකු සීල මිද්දෙන් මැදිරා නම් පීඩා වෙනවා නම් සීල මිද්දෙන් නොමැති පීඩා නොවෙන්නේ නම් සීල මිද්ද නොවන කියන කප්පය සකස් කරගන්න. බුද්ධත්වයෙන් හිතේ පීඩණයකට පත් වෙලා හිටිනවා නම් නොහංසින් කොමද පීඩණයකට පත් වෙලා ඉන්නවා නම් ඒ නොහංසින් පද නිදෙන්න තියෙන එකම ක්‍රමවේදය පිටතුනේ නොසංසුන් නොවන තැනට හිත සමාධි ගත කරන්න වෙනවා. සමාධිය තමයි මේක. කෝධ නොකරන සුද්ධලෙක් බවට පත් වෙන්න ඕන නම් කෝධ කිරීම නතර කරන ක්‍රමවේදය සකස් කර ගන්න වෙනවා. ඒකේ විගතම මේ 44ම කර්ම මෙතනදී පැහැදිලි කරලා කරනවා. ඒක ඊට පස්සේ බුදුහාමුදුරන් අන්තිමට කියනවා මෙසේ මා වේකින් කෙලෙස් සිඳනලද කාරණය දේශනා කරන ලද මේ හිතේ තියෙන සියලු ක්ලේශ ධර්මයන් සිඳන ලද කපල දාන ලද කාරණේ මහමී මං ඔන්න නුඹලාට දේශනා කරනවා. ඊළඟට කියනවා චිත්ත මතු කරගන්න. ඒ කියන්නේ කෙලෙස් නැති පිරිසුදු සත්‍ය සමාධිය සංපත්තම ප්‍රඥාවාදී උසස් සත්‍යයන් මතු කරගන්න කාරණේ මං ඔන්න කියලා කිව්වා. කෙලෙස් වලින් ඉවත් වෙන කාරණේ මං කියලා කිව්වා. උසස් බව නිතදව අත්වේගී උසස් බව උත්තරීත රාජ්‍ය නිපදව සකස් කරලද ආර්ය කියන ශ්‍රේෂ්ඨ කියන තුන්ලෝකිකම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් කරන ක්‍රම වේදය මම එන්න කියලා කිව්වා. කෙලෙස් නිවන කෙලෙස් නිසා අපිට සිද්ධ වෙන්නේ පින්වතුනි ඇවිලිවීම නිසා. නිවන නෙවෙයි ඇවිලිවීම. නිවන කියලා කියන්නේ ඒකේ ඇවිලිවීම නතර කරන. නැවත නැවත පත්තු කර ගැනීම නතර කරනවා නිවන කියලා කියන්නේ ඒක. කෙලෙස් නිසා නිතරම පත්තු කරනවා හැම තිස්සෙම ගින්දරේ වලින් තව ගින්නක් හදනවා තව ගින්නක් හදනවා ගින්දරේ තව තව ගිනි ගිනි හද හදා යනවා කියන්නේ මේ ජීවිතේනේ හදාගන්න ගිනි දෙන්න තව ගින්නක් ඊළඟ භවයේ හදනවා. මේ පඩස්සන්දයක් හදාගන්නවා කියන්නේ ගිනි ගාලාව. මේ ගිනි ගාලාවෙන් තව ගිනි ගාලාවක් නිර්මාණය කරගන්නවා ඊළඟට. එහෙම නැත්නම් මේ ජීවිතේ හදාගන්නවා වසමිත ගහ. ඒකේ ඒ වසමිත ගහේ ගිනි වලින් තව වසමිත ගහක් ඊළඟ භවයට හදනවා. මේ වසමිත ගහෙන් තවත් වසමිත ගහක් ඊළඟ භවයට හදනවා. මේ කිසිම හේකින් සැප මේ තියෙන්නේ. මේ ඵලයේ මේ විශ්වයේ එක සත්වලක ඵල 30ක් තියෙනවා. ওই ඵල 31ම තිබෙන්නේ සිද්ධ වෙන්නේ මොකද? ඒ ඵල 31ේ ඉන්න අයගේ කෙලෙස් කියන දේවල් ඇතුළත තියෙනවා නම් ඒකෙන් නිෂ්පාදනය වෙන්න තියෙන දුක් ඇති සත්‍යයක්මයි ආය ආය ආය ආය නැවත නැවත දුක්ඛක සත්‍යයක් තමයි තමයි නිෂ්පාදනය කරලා දෙන්නේ. ඒක තමයි හැටි. මේ එකක සදාකාලිකයි. මේ සෑම එකම නාම ධර්මයන් තුලින් සකස් කරගන්නා සංස්කාර තුලින් නැවත රූප ධර්ම සංස්කාරය විකර ගන්න එක තමයි හැමදාම කියන්නේ. ඒක තමයි නාම රූප පරම්පරාවක් කියන එක කියන්නේ. එතකොට රූපය අහගදාල යනවා. නමුත් නාමය තුල සංස්කාර තියෙනවා. සංස්කාර තියෙන්නේ අවිද්‍යාව නිසා. පරිද්‍යාව කියන එකෙන් සංස්කාර හැදෙනවා. සංස්කාර කියන එක විඥානයක් බිහි කරලා විඥානයෙන් තියෙනවා නාම රූප ටික දෙක සකස් කරගන්න. එතකොට ඒක ලක්ෂණයට බිහි කරගන්නවා. ඒ බිහි කරගන්න එක සිංහතම වෙන්නේ දුක. එතකොට ඒ දුක නතර කරනවා. ඒ උසස් බව නිෂ්පාදනය කරන ඒවන සකස් කරලා දෙන ක්‍රම වේදී සුන්ද මම කියලා දෙනවා. ශාวกයන්ට හිතවත් අනුකම්පා කරන සාස්තු කෙනෙකුන් විසින් අනුකම්පාවෙන් යමක් ප්‍රතිවිතුන මා විසින් මේ ප්‍රපත කරන ලදී. මේ ශාวกයන්ට හැබෑ විදිහට හිතවත් නම් අනුකම්පාවක් හැබෑ විදිහටම තියෙනවනේ. ඒ හැබෑම අනුකම්පාව තමයි මේ විසගහ හදන එක, ගින්න හදන එක, දුක හදන එක නතර කරන ක්‍රම වේදී තමයි කියලා තිබෙන්නේ. 44 මේ කරුණු අඩංගු වෙනවා මේක. ඒ කියන්නේ කල්ලයේ සිද්ධ කරන හැටි. කෙලස් තුනී කරන, කෙලස් නැති කරන ක්‍රම වේදී තමයි ඔන්න මම මේ කියලා දීලා තියෙන්නේ. එල ශුන්‍ය ආගාරෝ වෙති. මේ හිස් ආගාර තියෙනවා. තුන්දේ ධ්‍යාන වඩව. ඒවායේ රූප මුලවල් තියෙනවා. මේ රූප මුලවල් තියෙනවා, ශුන්‍යාගාර තියෙනවා, ආරණ්‍ය තියෙනවා. මේ තුන් තැනට ගිහිල්ලා තුන්දේ ධ්‍යාන වඩව. ආ නැවතර මුලින් ධ්‍යාන වලින් නිවන් දකින්න නිවන නෙවෙයි කෙලෙස් නැති කිරීම නෙවෙයි කියන එකම බුදුහාමුදුරුවෝ දෙන්න නැවත කියනවා. ධ්‍යාන වඩවලා තමයි පළමුවෙන් බෝධිය හදාගෙන තමයි ඉදිරියට යන්න තියෙන්නේ. එහෙනම් හිත එතෙන්ද හදාගෙන ඒ මාර්ගයෙන් තමයි ඉතින් යහට යන්න තියෙන්නේ. පමානවව පසු ව පසුතැවෙන්න එපා, දුකකට යන්න එපා. මේ නුඹලාට කරන අනුශාසනාවයි කියන එක පෙතර පැහැදිලි කරලා තියෙනවා. ඒවනම් පින්වතුනි දැන් මේ කියන 44 ක කාරණා පිට අපි හොඳට ඇහුවා. මේකෙන් එක කාරණයක් උ අපි වැඩි දියුණු කරනවාද ගහකට හෝ ආධාරයකට ගිහින් හෝ වරාන්තරයකට ගිහින් හෝ මේකෙන් එකක් හෝ අපි වැඩි දියුණු කරනවාද කියලා අපි පැහැදිලිව අපි අපේ හෘද සාක්ෂියට එකඟව අපි කතා කරන විට උදවිය බවට පත් වෙන්න ඕන. එහෙම නැත්නම් අපි හරියට නිකන් කතන්දරයක් ඇහුවා වගේ, එහෙම නැත්නම් අපි හරියට නවකතා පුතක් කියුවා වගේ රසවත් ඒ රසවත්කම මනස තියෙනවා. නමුත් අපිට ඒ කියන නවකතා පුත් ඒ කියන දේ කෙරෙන්නේ නැහැ. ඒ විදිහට එහෙම නැත්නම් අපි චිත්තපටියක් හෝ කතාවක් බැලුවා වගේ බලනකන් මානසික රසයක් දැනෙනවා. ඊට පස්සේ අපි අතින් ඒවා ඒ ප්‍රායෝගික ක්‍රියාත්මක වෙනවා. අපි අතින් ප්‍රායෝගිකවම ප්‍රතිපත්ති යනවාද කියන තැන එක කාරණයකින් හෝ ආරම්භ කරනවා නම් සිංහතුනි මෙන්න මේ කාරණා 44 අපි සල්ලේත කරන චරිත බවටපත් වෙනවා. ඒකෙන් කෙලස් තුනී කරගෙන යන සංසාරයේ විසගස්පදම සංසාරයේ නිදාලා පත්තු කරගන්න අපි අපතම දුක නැමති වලපිහි කරගන්න එක නතර කරන කුජලියෝ බවට පත් වෙනවා පිටින්. අන්න ඒ තැනත්තා තමයි බුදුහාමුදුරුවන්ට ආදරය බුදුහාමුදුරුවන්ට ගරු කරන ආර්ය විනයේ ගමන් කරන්නා වූ ශ්‍රේෂ්ඨම හැබෑම උත්තරය බවට පත් වෙනවා. මේ පින්වතුන් හැමදෙනාම එක කාරණයක් වූ මේ කරුණු 44 එකක් වූ මතු කරගෙන තමන්ගේ ජීවිතේ පුහුණු කරන්න එක දැනකින් පටන් ගත්තොත් පරිච්ඡේදයේ ප්‍රමේයයෙන් ජීවීම මේ භවයේ බැරි වුණත් සංසාරේ කවදා හෝ ඒවා අපට කුසල විපාක හැටියට එනවා, විපාක විඳා හැටියට එනවා. ඉතාම ඉක්මනින් මේ දුක් වලින් මිදෙන්න. හැමදාම ඒ විදිහටම මේවා අනුගමනය කරන්න එකක් නෙවෙයි සියල්ල දිනු කරන්න අවශ්‍ය චෛතසික වීර්යය, චෛතසික ඡන්දය මේ ධර්ම දේශනාවට අහුන් සම්දීනේ ලබා ගත්තා වූ ඒ පුණ්‍ය ශක්තිය හේතුවක් වේවා, ප්‍රත්‍යක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැමදෙනාටම සම්මා දිට්ඨියෙන් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සංසාරික ඔබන්සේ ඒ සුච්ච අපිට ඉතාමත් පැහැදිලිව ඉතාමත් සරල කරලා අපිට තේරෙන විදිහට පහදලා දුන්න සංඥාස වාසයට අනන්ත වාරයක් සුඥාන් වදනා කිරීමයි සම්බන්ධයෙන් මම හිතන්නේ අපේ සංඥාන්තයෙන් අපිට නොතේරුණු කාරණාවක් තියෙනවා නම් තේරුම් ගන්න අවස්ථාවයි මේක. එක කල්‍යාණ මිත්‍රි ඉල්ලා හිටනා තම තමට තවදුරටත් පැහැදිලි කරගන්න ඕ යම් කිසි අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න වෙලාවයි කියලා. අනිත් කල්‍යාණ මිත්‍රි සූදානම් වෙනතුරු ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයට අනුකම්පාවෙන් දෙනකොට ස්වාමීන් වහන්සේ තේරෙනවා මේ සත්‍යගතයන් වහන්සේ අපිට මේ යන්න කියන ගමන දැනුවත් වෙලා දැකගෙන යන ගමනක් කියලා. නොදැනුවත් කමින් මොනවා හරි කරලා අපි කරනවා කියලා අපි මාර්ගයේ ඉන්නවා කියලා හිතමින් යන ගමනකට වැඩිය මේ හොඳට දැනුවත් වෙලා මේ දැනුවත් වූදේ තමන් තුළින් දැකලා යන ගමනක් කියන එක බලනක එහෙම හිතනකොට හිතපාපු එකම දේ තමයි මේ දේවල් අපිට සිද්ධ වෙනවද කියන එක අපි දන්නේ නැහැ. මොකද ඒ තරමටම අපි මේ දෘෂ්ටියෙන් වැහිලා ඉන්න නිසා ඒ නිසාම අපිට මේ හොඳ සිහියකින් ඉන්න ඕනේ කියන එක. මේ සිහිය ප්‍රවැත්වීමෙන්ම සමන්තුල මේ දේවල් සිදුවෙන අවස්ථාවේදී ඔබ හිතුවා වගේ කලින් සිද්ධ වෙච්ච ඒවාවත් ඉස්සරහට සිද්ධ වෙන දේවල්වත් නෙමෙයි මේ මොහොත ගැන දැක්මින් ඉන්න ඕනි කියන එක සංඥාස හොඳටම හිතට වැදුණා. ඒ වගේම මේ භාවනාව කියලා යම් කිසි දෙයක් මොනවා හරි කරලත් හරියන්නේ නැහැ කියන එක තේජනාවෙන් තේරුම් ගත්ත සංඥාස ඔබන්සිට බුදාස් කියන්නේ බනහ සල්ලන් මුත්‍රේ දැන් ඔබ හැමදෙනාටම ජීවිතව ආරාධනා කරනවා. උන්වහන්සේ තවසුදු වෙලාවක් තියෙනවා යමක් දැනගන්න තියෙනවා මේ වෙලාවයි කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. චිත්තමාන්නිකෝ වගේ තමත්ම බොහෝ හොඳින් අපිට ඒක කර්ම ඉදපත් කළා ස්වාමීන් වහන්ස. මට මතක් කුණු දෙයක් තමයි මේ කහනකට සල්ලේක ගැන හිතනකොට දැන් අනිත්‍ය මේ වැරදි කරනවා අපි මේ වැරදි කරන්නේ නැහැ කියලා සංදේශ කරන්නේ නැත්නම් කෙලෙස් දුරු කරගන්න පෙළඹෙන්නේ කියලා. දැන් ඇත්තටම ප්‍රායෝගික අවස්ථාවේදී සමහර වෙලාවට එතනත් මානයක් වගේ දෙයක් ඇති වෙනවද කියලා හිතනවා. දැන් අපි හිතුවොත් එහෙම අපි මේ වගේ ධර්ම සාකච්ඡා කරනවා. දා ධර්ම දේශනාවල සමන් දෙනවා. අතින් රකින්නවා කියලා අපි තින් මාසිකට කීප වතාවක් හොටින් ගන්නේ මේ ඉන්දිය කරනවා. ඒකෝද එහෙම නොකරන අය දැක්කහම දැන් මෙතන කියන විදිහට එහෙම නොකරන අය දැකලා ඒකෝලන් වැරදි කියන්නේ අකුසල් ධම්ම වල යෙදෙනවා. අපි අකුසල් ධම්ම වල යෙදෙන්නේ නැහැයි කියලා සල්ලේක කරන්නේ වදත්ත කෙලෙස් දුරු කරගන්න. නමුත් තැම්ම අවස්ථාවකදී තේරෙනවා ඒකත් මානෙට පෙරලෙනවද කියලත් හිතන සමන්නත් අනිත්‍යය කරන්නේ අපි නම් කරනවා කියලා අර තමන් උසස් කොට අනිත්‍යය පහත් කරන සත්‍යයත් හිත කියන එක අපේ වංචනික විදිහට වැඩ කරනවා කියලා සමන්නත් අපිට පොඩි පොඩිකක් ඒ පිළිබඳව ලබා දෙන්න සමන්නත් ඒවන් සම්න්න ඒකත් පල්ලේක කරන්න කියලා මේක කියනවනේ. ඒකත් මේක පැහැදිලි කරනවා තමන් තුළ මානයක් ඉපදුනා කියලා ඒකත් පල්ලේක කරන්න කියලා. ඒ ක්ලේශ දුරු කරන්න කියලා මේ 44ක ඒ කාරණේ ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ ධර්ම කෝට් එක ඇඳගෙන ධර්ම ඇඳුම ඇඳගෙන ඒ එන්නත් මානයක් කියන එක වහාම අඳුරගත්තම මේක ධර්ම නෙමෙයි. මේක ධර්මයේ නෙමෙයි. මේක මේ මන් තුළ ඇවිල්ලා තියෙන මේ ඇඳුමේ මේ වෙනත් පැත්තක් තමයි ඒ ඇඳුමක් තමයි තම ආධර්ම ඇඳුම ඇවිල්ලා තියෙන්නේ කියලා පහා තේරුම් ගත්තාම එතකොට අර අරමාණේ එන්නේ නැහැ. මේක වහාම ඉවත් කරලා යනවා පිටතට. ඒක මේ 44 මේක ඇතුළත් වෙලා තියෙනවා. හන්දර ඒක කොහොමවත් ඒක නෝ මේකදී ස්වාමීන් වහන්සේත් අපිට මාසිකව දීපු කාරණයක් තමයි මේ මේක මේ සිත්තේ මේ ධ්‍යාන ගැන කිව්වට පස්සේ ඒ ධ්‍යාන ලැබුව අය තමන් කෙරෙස්තුන් දැක්කරා කියලා හිතන එක ඒ විදිහට අධිමානයකට එනවා කියලා. ස්වාමීන් වහන්සේ ඇත්තට මේ අධිමානයට හේතු වෙනවාද කියලා හිතනවා ගොඩක් වෙලාවට දැන් ධ්‍යාන වඩනවා කියලා අපි දන්නවා. සාමයෙන් වෙන්න අපසරයෙන් වෙන්න තමයි මේ ධ්‍යාන කියන මට්ටමක හිත සකස් කර ගන්න පුළුවන් තමයි. ඒ තරමට හිත සකස් කරගත් කෙනෙකුට ඒකේ තියෙන අනුහස නිසාම ඒ අනවලින අනුහස නිසාම ඒ විදිහ අදහසක් එන්නත් නම් හිතලා ගන්නවටත් වඩා නිකන් ඒ වගේ නිවිස් ස්වභාවයක් වගේ දැනීමම නදනවත් සමනිතා කෙලෙස් නැතුව කියන එකද සාමාන්‍යයෙන් තේරුම් අදහස් කරන්නේ කියලා දැනගන්න තමයි. ඔතන සංයෝජන ධර්ම දුර්ලභ නැහැ. එතකොට මේ පින්නතුන් අහලා තියෙන සංයෝජන ධර්ම 10ක්. සප්පාදිට්ඨි විචිකිච්ඡ සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව. මානේ කියන එක සෝවාන් සතරදාගාමි අනාගාමි රහත් වෙනකොට තමයි තියෙන්නේ. එවනම් මේ මානේ කියන එක සෝවාන් කෙනෙක් තියෙන යම් මට්ටමක හැබැයි තුනී වෙලා. සකුර්දාගාමි කෙනෙක් තියෙන අනාගාමි කෙනෙක් තියෙන යම් මට්ටමක හැබැයි මේ පළවෙනිදී තුනී වෙලා තුනී වෙලා තුනී වෙලාගින් අන්තිම අංශ වශයෙන් ඉතුරු වෙනවා. එහෙමනම් අපට අර මේ ධ්‍යානලාභී ආදී ඇතිවෙනා වූ මාන්න ගැන මේ පොයස්ම හිතන්න දෙයක් නෑ අනිවාර්යෙන්ම තියෙනවා ඒක. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන එකක් එතන. අනුෂ්‍ය වශයෙන් ඇතුළත තියෙනවා. ඒක එන්න ඥානලාභියාට මෝහසිට නේනවා කියන එක කියන්න බෑ. මෝහසිට වෙනවා. ඒකට ඥානයට ලෝභය ඇති වෙනවා. ලෝභසිට ඇති වෙනවා. ඒ කියන්නේ සෝමනස්ස සාගක සිත්ගත සංකේත අසංකාරික සිත්. සිත්ගත සංකේත සංකාරික සිත්. සෝමනස්ස සාගක සිත් විස්තයුක්ත අසංකාරික සිත කියලා කියන්නේ දෘෂ්ටියක් නැහැ යාට හැබැයි මාන්නේ තියෙනවා. දිට්ඨි විස්තයුක්තකේ මාන්නේ. ඒකට මේ ලෝභ අදහස යාට පහළ වෙනවා. ඒ ධ්‍යානයේදී ඕබේන. ලෝභය ඇද්දල සංසන්දනය කිරීම වහාම වෛෂිතද. ඒකේ මේ මාශිර කියන්නේ බෑ. උත්තරදී වැඩ කරනවා කියන්නේ ඒ ධ්‍යානලාභියට වැඩ කරනවා කියන්නේ කාමතන්න භවතන්න විභව ගන්නවාද? සාධාරණයක් නෙවෙයි. විභව ගන්නවා බොහොම කඩින් වැඩ කරනවා. ඒ කියන්නේ ආකාරයේ පුද්ගලයා. සාමාන්‍ය පුද්ගලයෙක් කර කරලා එයාටත් කර කරලා හරි. ඒකර අන්න එතන මේ පුද්ගලයා මේ වැටෙනවා කියනකොට මේ නිසා එතන මේ ඔයාලට කිත් පාලේන වරින් වර කරත නෙමෙයි සීලේම අල්ලගෙන මේ මාන්නේ වෙන හිත එනවා. මොම් කිසන් අසුමානිකට තවස්සා දෙන්න ඉරුවන් තමයි. ඉරුවන් සල්පසන්නාස වාසිකා අගනාව උපන්තින් කිරීම කරලා දුන්නා. අන්නාද දැන් අන්තිමටම සුවසන්නාස මේ සල්ලේක වෙලා ආය ධාතු වඩන්න කියලා. සුසුසන්නාස දැන් නවත් කර අරූපාවචර තැනට ගිහිල්ලා අපි එතකොට ඉතින් අවශ්‍යිලා කොහොමද සන්නාසේ අරූපාවචරට නිදෙන්නේ නිවන් මාර්ගයට යන්නේ කියලා සුසුසන්නාස සල්ලේක උනාට පස්සේ ඒක පුද්ගලයාගේ මේ දිගින්දලකට ධ්‍යානසිත ගමන් කරන පුද්ගලයාගේ සිංහතුනේ මේ ධ්‍යානවල පෙර බලය පාවිච්චි කර ගැනීම තමයි අපි කරන්නේ. ඊළඟට අපි එළියට එන්නේ විදර්ශනාව වලට මෙනෙහි කරන්නේ. විදර්ශනාව මෙනෙහි කරන්නේ එළියට ආපුවාම අපි විදර්ශනාව මෙනෙහි කරන්නේ කුසල ඉහළ පහළට ගැනීම ඒ කාමවචන කුසල සිත් තමයි මෙහෙ කරන්නේ. හැබැයි අර විදර්ශනායේ අර ධ්‍යාන කිත්තල බලෙන් හරින් යන්නේ. දැන් අපිට අපි සම්පූර්ණ මේ කළු ගලක් සිප්පා වගේ පිටේ මේ අරමුණු ආවට හොල්ලන්න බෑ කියලා. තුලි වෘෂේ වශයෙන් තිබ්බට හිල ඒක හොල්ලන්න. දැන් අපිට ලේසියෙන් මේ සිහිය ඒ කියන්නේ ලෝභක් නැති, ද්වේෂක් නැති අරමුණක හිත බොහොම ලේසියෙන් සබඳ පුළුවන්. තා හොඳට තියෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම හොඳට වැඩිලා තියෙනකම්. මොකද ඒ කියන්නේ බල ධර්ම හැටියට, ඉන්ද්‍රිය ධර්ම හැටියට සත්‍යා විරිය සති සමාධි ප්‍රත්‍යක්ෂය. උඩ මේ නහයට හිත සියාපු හැටි, එතන නහය වැඩ කරන්නේ පංචද්දා වර්ධන චිත්ත වීති වැඩ කරන්නේ. මේ චිත්ත වීතිය තමයි ගන්නවා. පංචද්දා වර්ධන චිත්ත වීති කියලා කියන්නේ පිටතට සෝමනස් සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත්. ආය අසංකාරික සිත්. ඒක සසංකාරික වෙනව අසංකාරික නෙවෙයි. අසංකාරික වෙන්න සසංකාරිකයි කියන්නේ අපි හිතලනේ ගන්න. මෙවනට යන චිත්ත වීති ඒ තරම තමයි මුලින් සකස් වී ඒක ඒ චිත්ත වීති වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වැඩ කරන්න පටන් ගන්නකොට ඉන්නකොට අර සිහාන කියන එකේ තරෙන් බලෙන් බොහෝ ලේසියෙන් යන්න පුළුවන්. ඒ වෙනකොට අපි තුල ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඊළඟට වෙනවාද මේවා සතර ඍධිපාද ඊළඟට සිංහතනෙ මෙන්න මේවා මොනවද අර වීර්යයන් චතුරාංග සමංගාගත වීර්යයන් අතු කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒවා බොහෝ ඉක්මනින් වැඩ කරන්න පටන් ගන්නවා. ඊළඟට අත්ත බුද්ධංග ධර්මතික ධර්මයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. බොහෝම ඉක්මනින් අර වැඩ කරන මෙතන අර චිත්ත නීති තමයි කරන්නේ. ඉතින් ඒ ධ්‍යානයෙන් අපි ඉවත් වෙලා අනිවාර්යෙන්ම කාමාවචර චිත්ත නීති තමයි වැඩ කරන්න සිද්ධ කුසල චිත්ත වැඩ කරන ඕනම කෙනෙක්ගේ එනවා වැඩ කරන්න පුළුවන්. එතකොට අර ධ්‍යානයේ සර නිසා ඉතාම ඉක්මනින් ඒක හරියට මෙන්න මෙහෙම කරනවා අපි. යම් කිසි කෑමක් සකස් කරගන්න පාන් වගේ දෙයක් සකස් කරන්න පළමුවෙන් පූර්ණව හොඳට ගින්දර දාලා සකස් කරගන්න. හොරක් කරන. හැබැයි රස නොකර පූර්ණව පාන් ගන්නට පුළුවන්. ඒ වුණ පාන් විදිය මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි හොබට මිනිහන් වෙලා ගිරියන් වෙලා ඉවරනාට පස්සේ අපි කෙලින්ම සානකට විනාඩි ටිකක් වෙලාවක් ඇතුළත ඒකයි හොඳ විදිහට කියලා ගන්නවා බර කෝරුවල කරන්නේ කියලා කිව්වොත් ඉතලවත් කරනවා බර දාලා අන්න ඒ වගේ අර ධ්‍යාන වලින් මේ හිත එක තැනකට සමාධිගත කරගැනීම කවුරුත් ඒකලා නැවත මූලක තමයි එන්නේ සාමාව සංකප්පාවල සිත් වලට තමයි ගමන් කරන්නේ ඒ ගමන් කරපුවාම ඊට පස්සේ එතනදී මේ අර සිල්ලෙන්ද පටන් ගන්නවා මොනවද වැඩ කරන්නේ වැඩ කරන්න දේ තමයි මෙන්න මේ ටික මොකද්ද සිහිය දුක සංජා ශනිකව මතුවෙනවා මොකද ආකාපි සම්පදානෝ සතිමා විනය ලෝකයේ තියෙනවා අරිද්දා දෝමනස්ස ආකාපියෙන්ද පටන් ගන්නවා ඊරි වෙනවා ආකාපි සම්පදානෝ නුවණ වැඩ කරනවා කාලේසින් ඉස්සෙල් ආකාපි සම්පදාන සතිය සතිය වැඩ කරන්න පටන් ගන්න. ඉතින් සමාධිය ශ්‍රද්ධාව කියන එක ඒක ඔක්කොම මේ ඒක යනවා. යනකොට මේ ටික වැඩ කරනකොට මේ ලෝකයේ පවතිනා වූ නාම ධර්ම වල රූප ධර්ම වල තියෙන තින්වතුනේ ආවිස කාලය මේක පටන් ගන්නවා. නාම ධර්මයේ කාය මේ චිත්තක්ෂණයයි රූප ධර්මයේ කායස චිත්තක්ෂණ 17යි කියන එක තියෙනවා රූප ධර්ම කියන රූප කලාපයක. රූප කලාපයක් සකස් වෙන්නේ රූප 28 කින් කොටසක් ඉදිරි කරගෙන තියෙනවා. ඊළඟට නාම ධර්ම සකස් වෙන්නේ නාම ධර්ම සායිතික යම් කොටසක් ඉදිරි කරගෙන තමයි සකස් වෙන්නේ. ඉතින් මේ සියල්ලගේම ආවිද උත්පාදක බංග කියන අවස්ථාව චිත්තක්ෂණයයි චිත්තක්ෂණ 17යි කියන එක රූප ධර්ම නම් 17යි නාම ධර්ම නම් 1යි කියන එක පැහැදිලිවම පේනවා පේනකොට පිටතනේ හරි උද්‍යාග ඥානය තියෙනවා ඊළඟට භංග ඥානය තියෙන පටන් ගන්නවා ඒකට භයිකප්පා ඥානය තියෙනවා පන්න විදිහට දිගටම මේ ඥාන දෙක පහළවෙන්න පටන් ගන්නවා කියන්නේ ඒක තමයි පංචකන්නේ ප්‍රමාණවත් එහෙම සාන බොහොම ඒ කියන්නේ සාන එතනම මානසිකක් පහර වෙලා නේ සානස එහෙම නේ හිතන්නේ ඔව් ඔව් බොහෝ කින් සානස පොඩ්ඩක් මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා මේ පිටසක් සාහන කීප. එහෙමස්සන්නා. ඔව් ගිය සතියේ මේ අද මහත්ය ඇහුව මේ අටලොස් විපස්සනා 10 ඔව් එක වෙනම බුදුහම් රොක්වල තියෙන අපේ මෙතනේ අර ඒක විපස්සනා 10ට එදා අපි අර සාකච්ඡා කරපු නිවිති 10ට තමයි විපස්සනා කිරීම තමයි මේ අටලොස් විපස්සනා 10 කියලා කියනවා. සංඥාස ඒ 10ට සංඥාස මේ වෙලාවේදී නම් කිරීමක් වශයෙන් කරන්න පුළුවන්ද නැත්නම් ඔබවහන්සේ අපිට ඒ සම්බන්ධයෙන් පසු දේශනාවක් විදිහට කරන්න කැමති සංඥාස මම හිතනවා ගිය සතිය අපි ඒ 10ට තමයි විස්තර කළේ අන්තිමට ඒ දේශනය වුණා නම් හැමෝම සිතාක පදයන් ආයෙ නැවත කියන්නේ පැටලෙන්නත් කියන්නේ හොඳයි හොඳයි කියලා හිතන්න. හොඳයි කලින් විදිහට අපිට තවත් විනාඩි 20 කතර කාලයක් තියෙනවා සංඥාන්තයෙන් යමක් දැනගෙන ඉන්න සඳහා ඒ නිසාම ඉතාම කරුණාවෙන් ඉල්ලනවා ප්‍රශ්න මොනවද තියෙනවද ඉදිරිපත් කරන්න කියලා කොරල් සර්ණයි. සම්මයි ස්වාමීන් වහන්සේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද මෙතනදී මූලික වශයෙන් මහකු ප්‍රශ්නේ තමයි භාවනාවට පටන් ගත්ත යෝගීෙකුට දුක්ඛය ප්‍රහාණය වීමක් සිද්ධ වෙනවාද කියලා. ඒකට දීපු විරුද්ධවත් හැටියෙ තමයි මුලින්ම කිව්වේ මේ විදිහට දුක්ඛය පිළිසිදු වෙනවා කියලා කිව්වා. මේ විදර්ශනා ඥාන පිළින් දුක්ඛය පිළිසිදු වෙන බව සුජානාවේ දේශනා කරලා ඊට පස්සේ එක් ධ්‍යාන වලට යන මේ සාසනේ වික්ෂෝධක සිද්ධ වෙන දවස් හැටියට තමයි මේ අධිමානයේ කිරි කැටි කියලා එතෙන්දි කෙලෙස් දුරු කරා කියලා විචා ගන්නවා. ඒ මොහොතේ විචා ගන්නවා කෙලෙස් දුරු කරලා ඒක කෙලෙස් දුරු වෙනවා නෙවෙයි කියලා විස්තර කරනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ විස්තර කළා මේ 44 ආකාරයකින් අර සංසයයි වැරදි අකුසල් වල යෙදෙනවා තමන් අකුසල් වල යෙදෙන්නේ නැහැ කියලා පිටසි මත කියන්නේ අර අදිස්ථානයක් කරගන්න එහෙමත් නැත්නම් මේ විදියට හිතලා කෙලෙස් වලට නොයා ඉන්න කියලා වගේ. ඊට පස්සේ විස්තර කෙච්ච විදිහට සුදුන එක විරමණය වෙන විදිහ චිත්ත උපාද කාණ්ඩය කියලා එතනත් කිතුනේ ඇත්තටම මේ තමන් චිත්තට සිතුවිල්ලක් ඇති කරගන්නවා මම මේ කපුතල ධර්මයන් කරන්නේ නැහැ කියලා. ඒ වගේ එකක් තමයි ඇති වුණේ. ඊට පස්සේ විරමණයක් ගැන ඒකිකතම කිව්වා. ඒක සම්මත මේක සම්පූර්ණයෙන්ම අපි ගත්තොත් මේ දේශනාව කොයි ආකාරයකට පැහැදිලි කරලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් තරමක විතරගන්න අමාරු සත්‍යයක්ත් කියන මොකද එකම විග්‍රහයට එකම කර්ම 44ක් ගැන විවිධ විදිහට කියලා තියෙනවා. ඒක අනුපිළිවෙලින් කළ යුතු විදිහක් කියලා තියෙන ස්වාමීන් වහන්සේ නැත්නම් මේකේ එක විදිහකට හෝ කරන්න කියලා වගේ දෙයක් කියලා තියෙනවා කියලා කොටස් විස්තර කරගන්න පුළුවන්. බොහෝම හොඳ මේ කාරණයක් අහුවෙන්න වශයෙන්. ඕකට බුදුහාමුදුරුව මෙන්න මෙහෙම උදාහරණයක් කියලා තියෙනවා. ඒ උදාහරණය කියවොත් මහණෙනි මේ මහා මුහුදට බහින්ද එකම සුසු පොළ නොවේ කියන්නේ කියලා කියනවා. මහා මුහුදට බහින්ද එකම සුසු පොළ නොවේ. කැලණි ගඟෙන් ගිහින් මහා මුහුදට බහින්නත් පුළුවන්. පාවලි ගඟෙන් ගිහින් මහා මුහුදට බහින්නත් පුළුවන්. ගංගානන් ගඟෙන් ගිහිල්ලා මහා මුහුදට බහින්නත් පුළුවන්. රෝහිණී ගඟෙන් ගිහිල්ලා මහා මුහුදට බහින්නත් පුළුවන්. ප්‍රතිලයේ තියෙන අර දිගම ගංගාවෙන් ගිහින් මහ මොහොතට දැහිද්දක් පුළුවන්. මහ මොහොත කියලා නැත්නම් මේ හැදෙන්නේ නිවන. එතකොට මේ දෘෂ්ටි පිට හදාගන්න මේ කියන 44 එකකින් පටන් ගත්තොත් මේ හිත තුළ ඇති වෙලා තියෙන මේ පැටලිල්ල ලෙහෙන්න පටන් ගන්නවා. ලෙහෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ මේ දෘෂ්ටි වලින් තමයි හිත වහගෙන තියෙන්නේ. මේ දෘෂ්ටි වලින් තමයි හිත හිරවලා තියෙන්නේ. හිත පීඩාවට පත් වෙලා තියෙන මේ දෘෂ්ටි වලින් තමයි. ඒක තමයි. අපි ගම්මු එක සංසිද්ධියක්. එක සංසිද්ධියක් කියලා කියපහම ඒක පුද්ගලික මංගලකට වෙනස් ආගමිකේ ඒ පුද්ගලයා ආවේ ඒ පුද්ගලයාට විවාහ දෙකම අසාර්ථක වුණා. ඒ පුද්ගලයාට ඉරිඳ ඒ පුද්ගලයාට ක්ෂණික කෝපය වෙනවා නිතරම. ඒ පුද්ගලයාගේ රස්සා නැතුව කිය දැන් මෙන්න මේ විදිහේ විශාල විපතකට පත් වෙනවා මේ රටේ. එයාගේ දෙවන බින්දු තමයි මේ මට යොමු කළේ මෙතෙන් ගිහින් මේ ප්‍රශ්නේ. ඒක දැන් එයා මානසික සාකච්ඡා කරන පහවක් තිබුණේ. මම කිව්වා ඔබතුමාට ඕන්නේ පළමුවෙන්ම ඔයාගේ ජීවිතේ අවශ්‍ය දේ තේරුම් අරගන්න. ඒ කාරණා ගොඩාක් විස්තර කරපුවා මම කියන්නේ ඔක්කොම එකපාරට විස්තර කටයක් නෑ. එක දෙයක් ඒක ආරම්භ කරනවා. මොකද ඕනේ ඔයාගේ ආර්ථික ශක්තිය. ආර්ථික ශක්තිමත් වෙන්න ඕන නම් පළමුවෙන්ම ඔයා මම නැති බැරි මිනිස්සු මාව පිටපත් කළායි මගේ සියල්ල පැතුනා කියලා දේශ සහගතව ශෝක සහගතව ශෝකේ කිව්වා දීපිසී කිව්වා එකයි අනිත්‍යයේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව මම දැන් මහා ධනවතෙක් හැටියට ඉන්නේ කියන එකත් මට ඉතාම හොඳ රස්සාවක් ලැබුවා. එන්න මේ අදහසෙන් විගතකෝත් උදේතාව. ඉතින් කෙනෙක් මම ඉදිරි ඇදුවා. මම ඒ අඬනේ කොහාම නතර කරා. අපරදෙන්න මෙන්න මේ විදිහට ඔයා හිතන්න පටන්. උදේට අවහස මෙන්න මේ සාපාය විස්තර කරලා ඉවරලා දිස්සාට කරන්න. මට ගැලපෙන මගේ සිසුත් සංකල්පනේ හොඳ රස්සාවක් ලැබුණා. ඉතින් දවස් 3ක් යනකොට හොඳම රස්සාවක් ලැබුණා. හොඳම රස්සාවක් පෞද්ගලික රෝහල කරන කරේ විතරක් ලැබුණා. එතකොට දැන් හොඳම එක. ඊට පස්සේ ඔන්න මේක ලැබුණාට පස්සේ මෙයාට කිසිම ආහාරයක් හදන්න. ඉතින් එයා සම්පූර්ණයෙන් තරහ ගන්න එකක් හැදුවා. එයා සම්පූර්ණයෙන් ශෝක වෙන එකක් හැදුවා. එයා සම්පූර්ණයෙන් අනිත්‍යයේ අනුපාඩුකම් හොයන එකක් හැදුවා. මේ විදිහේ එකින් එක එකින් එක අතාරින්න පටන් ගත්තා. දැන් ඕන එකකින් මේ ප්‍රශ්න විසඳන. එතකොට එයා එතන සිට එයා යම් දුෂ්කරක වැඩක් කරුවා නම් ඒ දුෂ්කරක වැඩ සම්පූර්ණ කරනවා. එයා සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටි කාකාරයෙන් හිතුවා නම් යම් විදිහක් ඒ කියන්නේ මේවා දෙයියන් වුණා යවනා තාලෙ මේක සියල්ල අත්හැර. දැන් සම්පූර්ණ ධර්මයේ දැන් හැම දෙයක්ම අර දෙයම සාර්ථක. මේ පළවෙනිින්ම බොහොමද දෙවෙනිින්ම බොහොමද සමගියෙන් ඉන්නවා නම් උපරම දෙන්න හොඳට කතා බහ කරන ආදරෙන් කරුණාවේ සාමාන්‍ය විදිහ සංකල්ප අපිට ගියක් ගන්න හැමදේම දැන් සාර්ථකයි. ඒකට ධර්මයෙන් කර දී කියන්නේ අය හැබැයි හොඳට පරිත්‍යාග කරනවා ලෝභ නැහැ මොකද අපේ සල්ලි හොඳයි කියන්නේ. සාන්නේ. අන්න පින්වතුනි යම් තැනකින් ආරම්භ වුණාට පස්සේ විශාල ගමන් මාර්ගය සකස් වෙනවා. එහෙනම් මුත්‍යා දෘෂ්ටි ඉවත් වුණා. එතකොට විශාල වෙනස් සංකේත රාශියකට ඒ නබුරුවට පටන් ගන්නවා. යම් තැනකින් ආරම්භ වෙනකොට ඔහුට ලැබෙනා වූ මානසික සුවය සහනය මත අනිත් ඒවා ඉතිං එක ඉතිං එක ඉතිං එක ලැහෙන්න පටන් ගන්නවා. කොතනින් හරි එකකින් මේ කියන 44න් එකකින් පටන් ගන්න පුළුවන්. මේ 44ම අපි හතක් තියාගන්න. කියලා ඉවරලා මේ සියල්ලම කෙරෙන්නේ මේ සියලුම දෘෂ්ටියන් කොහෙද තියෙන බුදුහාමුදුරුවෝ මේකේ කියන බොහොම ලස්සනටම ඒක කියන අපි හිතුවා. ඒ දෘෂ්ටි කොහේවත් කොහෙද තියෙන්නේ යම් පංචස්කන්ධයේ දෘෂ්ටි උපදින්ද මේ සියල්ල උපදින්නේ මේ පංචස්කන්ධය ඇතුළේ ඉතින් පිට ඇතුළේ උපදිනවනේ යම් පංචස්කන්ධයේ කීමේ දෘෂ්ටි ලැබ සිටින්නත් මේ පංචස්කන්ධයේ කොහොම මේ දෘෂ්ටි ලැබලා ඉන්නවද යම් තැනක මේ දෘෂ්ටියෙන් හැසිරෙද්ද මේ දෘෂ්ටි සියල්ල මේ පංචස්කන්ධයේ කියලා ඉන්නේ පංචස්කන්ධයේ නැවත කැටි කරවදක් මොකද කරලා තියෙන්නේ? රූපස්කන්ධය, නාමස්කන්ධය, රූපස්කන්ධය. නාම රූපතිය. නාම හා රූප කියන එකේ දැන් මේක ගත්තාම පින්වතුනි රූප කියන කාණ්ඩය නිකම්ම නිකම් වැඩක් නැති දිරපු එකක් බවට පත් වෙනවා වැඩක් නැති එකක් බවට පත් වෙනවා කොහොමද? නාමයයි රූපස්කන්ධය නැරෙනවා. එනම් නාමයේ තුලයි මේ සියලුම සර්ජන ධර්මර තියෙන සිද්ධ ප්‍රතිහාර සිද්ධ. එහෙමනම් ඊට තුල තමයි මේ සැඟවිලා තියෙන්නේ. ඇතිරෙන්නේ මේ හිත තුල, ලැබෙන්නේ මේ හිත තුල, උපදින්නේ මේ හිත තුල. ආයෙන කොහේවත්. එතකොට මේවා උපදින තැන මම ඉන්නවද? ඒ වගේම මට සැනසීමක් තියෙනවද? ඒ වගේම මට ඉසුරක් තියෙනවද? ඒ දුක්ඛයෙන්වත් මට විපරක් කියලා සැපපත් කියලා සැනසීමක් කියලා නැහැ. එහෙනම් මේවා ඉවත් වෙන්න ඉන්නුනේ මේක තුළ තියෙන මේ කෙලෙස් ටික තියෙන එක තමයි මේක තුළින් අයින් වෙන්න ඕනේ. හරියට වතුරේ මඩ කුණු ටික අයින් වුණා නම් ඒ වතුරේ තියෙන එකේ පිරිසුදුකම ස්වාභාවිකවම සැනදාන පවතින ඇත්ත සත්‍ය ස්වභාවයක් ඒ බොරුවක් නේ. ඒකේ ඊකට උරුම වෙච්ච ඒකේ තියෙන මේ ධර්ම ස්වභාවය ඒක මේ කවදාවත් නැති වෙන එකක් මේ හැමදාම තියෙනවා. ආ මේක ඇතුළම තමයි ඒ පිළිසුදුකම අල්ලගෙන ඒ ඒ වතුර කියන එක අල්ලගෙන තමයි පොහොතික පදිච්චියලා ජීවත් වෙලා වතුර මාත්‍රිකට. ඒකයි මේ වතාව පොහොව අපි කතා කරන්නේ. ගහ අල්ලගෙන තමයි ඉලලේ ජීවත් වෙන්නේ. ගහම තමයි විනාශ. ඉනිකාර හැදෙන්නේ ශරීරය අල්ලගෙන නැතුව ඉනිකාර වෙනම තනිය හැදෙන්න බෑ. ශරීරය අල්ලගෙන ශරීරය තමයි විනාශ කරලා දාන්නේ. යකඩේ අල්ලගෙන තමයි තියෙන්නේ යකඩේ මල බඳින්න ආය පිටින් ඇවිල්ලා ඉන්නේ. තනිය යක මලේට තනිය ඉන්න බෑ පිට. මලකඩ කියන කොටසට තනිය ඉන්න බෑ. ඒකනම් පින්වතුනි මේ කාරණය තුලින්නේ මේ 40 ආකාරයෙන් මුකිය වෙන්න පොතෙන් හරි පටන් ගන්න ඕනේ. මේ නාමයේ කියන එක අල්ලගෙන තමයි මේ සියලු දෘෂ්ටි ජාලය ජීවත් වෙලා තියුණු වෙලා පවතින සුපරි. හරිද? හැබැයි මම හිතන ප්‍රමාණවත්. සිරන් සන්නයි සන්නාස සන්නාස මේ සූත්‍රයේ හැටියට දැන් සතරයෙන් මහන්සේ අපිට මේ ධාන වඩලා ධානවල ඉන්නකොට මේ නිවන ලැබුවා කියන ඒ මානෑ ඇති වෙන එක ගැන විස්තර කරනකොට සන්නාස මතක් වුණා මේ එක්තරා දේශනාවක අහලා තියෙනවා අර පලංචිය පදිංචි වෙන්න එපා කියන එක. මේ පලංචි අවශ්‍යයි ගයක් හදන්න. නමුත් මේ පලංචි වල පදිංචි වෙන්නේ නැහැ නේද කියන අදහස ආව. එතකොට ඒ කියපු දෙයම වෙන්න ඕනේ කියලා හිතුණා මේ අදහසට අපි සාකච්ඡා කරේ. ඒ වගේම සන්නන්ත දැන් සතරතෙන් මහන්සේගේ කාලයේදී උන්වහන්සේ බුද්ධත්වයට පැමිණලා පළවෙනියෙන්ම අර බැලුවා කියන නිසා කාටද මේක තේරුම් ගන්න පුළුවන් කියලා. එතකොට උන්වහන්සේ දැක්කේ මේ තමන් ගුරු සත්‍යයේ සබාගෙන හිටි ආලාර කාලාම උද්දක රාමපුත්‍ර වැනි උතුම් අය. ඒ අය අෂ්ට සමාපස්සී ලාභීන්නේ සන්නන්ත දැන් මේ වාද අපිට තේරුම් කරපු විදිහට අපිට ඒ අදහස පිටට ගන්න හොඳයි කියලා හිතුණා. මොකද උන්වහන්සේ දැක්කා ඊවෙන් සත්‍යයකට පත් වුණු කෙනෙකුට මේදී අවබෝධ කරගන්න පහසුයි කියන එක කියලා. සම්මාත එක වරදක් හිමි තියෙනවා නම් ඊවෙන් පිටරන්න දේවල් සත්‍යයි. සමස්තන නිවැරදි වීමක් එක්ක ඕනේ අර ගුරු උපහාර තමයි කලමුවෙන්න සිද්ධ කරන්න බැලුවේ යුතුකම් ඒකු කිරීම සැලගෙන සැලසීම තමයි කරේ කලමුවෙන්න බැලුවේ මම කලමුවෙන්න බණ කියන කාටද මම මේ මඟ පෙන්වන්න උදව් කරපු අය තමයි මේ කරන්නේ ඒක කලමුන සැලසීම තමයි ආරම්භ කරන්නේ සිටියේ කියලා එතකොට කියවෝ තමයි ගමන් මාර්ගයේ ඉතරින්ම පටන් ගත්තේ. හැබැයි ඔබතුමී කියපු කාරණේ එකම අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ ඇතුළත් වෙනවා. කියන්නේ ඒ වෙනකොට අර මං කියේ පෝරණේ රත් කරලා තිබුණා. පාන් දාන්න විතරයි තිබුණේ. එහෙමත් තව විදිහකින් කියනවා නම් හිරු එළිය ලැබෙන්න විතරයි තිබුණේ පොහොට්ටුවට. ඔතන හොදටම බෝරල ඉලිය සමරයි වැදෙන්නේ. ඇටි දෙකේ විතරයි තිබුණේ. අන්න ඒ තර පිටපු ආය කාලයක් තිස්සේ වැඩ පිළිවෙල ඇවිල්ලා මේ ඒ අර මේ පොකරවාම ධ්‍යාන හිත් කියන ඒවාට පින්වතුනේ ගවන් මේ හිත් 17 17ට යන්නේ නැහැ නේද? ඒක ධ්‍යාන හිත් සකස් කරාට පස්සේ සාමාවචර 11 30ට හිත දුවන්නේ නැහැ. සාමාවචර කුසල සිත්වලට හිත පුරුදු පුහුණු වුණා නම් ඊළඟට අකුසල සිත් වලට හිත ලේකේ ගමන් කරනවා. බැරි වෙන තැනට කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ හොඳට ශක්තිමත් එක බලවත් වෙලා තිබුණා. ඉස්පස්සෙකින් ඉතිරිලා දෙන්න විතරයි තිබුණේ අර මලට හිරුවේදී වගේ දෙන්න විතරයි තිබුණේ. ඒ පැත්තනොත් ඒක එක කාරණයක් අනිත් පැත්තෙන් අර කලුණ සැලකීමක් මූලික අංකයක් හැටියට ඉගෙන ගැනීම තුළ උන්වහන්සේගේ ආරම්භක වැඩ පිළිවෙල තුළ ඒක තිබුණා. ස්වාමීන් වහන්සේ මෙතන කියවෙ මේ මඩේ ඉන්න කෙනෙකුට තව මඩේ ඉන්න කෙනෙක් උඩ ගන්න සිත් විද්‍යාමාන වෙන්නේ නැහැ කියලා. සාමාන්‍යස් අපිට මේ බෞද්ධ ධර්මයේ තුලම අපි අහලා තියෙනවා අර සමන්ගේ ගුරුවරයා අරහත්ත්වයට පත් නොවූ බව දැනගත්ත ගෝලයා ඇතෙක්මවල යට වේගෙන් තමන් දෙක දෙන විදිහට අධිෂ්ඨාන කරගෙන ගියාම ගුරුවරයා බය වෙලා එතෙන් දැනගත්තයි කියලා තමන් රහත්භාවයට පත් වෙලා නැහැ කියලා. ඉතින් මේ කියන්නේ මේකට යම් කිසි විදිහක වෙනසක් තියෙනවා සාමාන්‍යයෙන් මෙතන කියන මේක එතනදී අතන ගුරුවරයා රහත් නොවී නමුත් පොළොවේ රහත්භාවයට පත් වෙලා කියන බවක් වගේ තමයි මේ කතාව වෙන්න තේරුම් ගන්න තියෙන්නේ. එතකොට යා දෘෂ්ටියකට ඒ කියන්නේ පූර්ණ දෘෂ්ටියකට හිර වෙලා හෝ යා මේ ධර්ම මාර්ගයේ නොගිහින් ඉන්න පුද්ගලෙක් නෙවෙයි. ඒ තරම් පුඩා තමක නතර වෙලා ඉන්න කට්ටිය. එතකොට මේ මේ මාර්ගය පැහැදිලි කිරීම පැහැදිලි කිරීම කළේ බුදුහාමුදුරුවන්ගේ රහත් උත්තමයෙන් ඒ උතුමලට අධිපති කෙනෙක්ගේ උගන්වපු ඒ මාර්ගය තමයි විස්තර කරන්නේ. ඩාරයන් නොවනවා නෙවෙයි යමින් ඉන්නේ ටික කෙලස් කියන එක රහ. හරියට අපි කියමුකෝ වදුරාල කෙනෙක්. වදුරාල ජනන් කරවල හදනවා යතුලදා යතුලදා ගෝලෙත් එක කියන ගෝලයා එකතු වෙලා යාගේ ඒ යතු වලින්ම යාගේ ඒ ක්‍රම වේදේ තමයි කරන්නේ. හැබැයි එයාට වඩා තීක්ෂණ ඇහැ යොදන පුංචි සංකව බලන එයා හරියට ගුරුවරයාට වඩා ඉක්මනින් අවුරුද්දක් දෙකක් ඇතුළත ගුරුවරයාට වඩා ඉක්මනින් මේක හරියට කරන තරිසයක් බවට පත් වෙනවා. ගුරුවරයාට තියෙනවා. හැබැයි ගුරුවරයා යන්නේ මේ වැඩුවටමයි. ගෝලයා යන්නේ කොළඹට. ගුරුවරයාගේ වැඩුවේදී කුල තියෙන නොසලසිල්ලක අඩුවක්. ඒ නොසලසිල්ල භාවයේ තියෙන අර ගෝලයා වගේ තියුණු බලන්නේ. يعني සිහියේ හා ප්‍රඥාවේ අඩුවක්. හැබැයි ගෝලයා මේ දෙකත් ප්‍රයෝගික කරගන්න. මොකද ගුරුවරයා ළඟ මේ කොටසක් තියෙනවා නැතුවද? අන්න ඒ වාගේ සිංහදෙන මේ අර අසනදි ඒ ගුරුවරයාට වෙලා තිබුණේ අර ඉන්ද්‍රිය ධර්මවල යම් ප්‍රමාණයක අඩුවක් හේතු වෙලා තිබුණා. නැතුව එයා මුලාවටපත් වෙලා දෘෂ්ටියකටපත් වෙලා සිටියා නොවේ කියලා. අන්න ඒ අඩුව නිසා තමයි එයා එතන පරතීමකින් යුතු සිටියේ. නැතුව බුදුහාමරයන් ධර්මයේ ගමන් නොකරනවා නෙවෙයි සම්මා මාර්ගයේම තමයි එයා ගමන් කරගෙන සිටියේ. අන්න ඒක එතන තියෙන වෙනස් කීපයක්. කොහොමද හිතන්නේ? දැන් මම යමක් කියන්න හදුවද? නැහැ මම හිතන පළවෙනි අවස්ථාව හරි වගේ තමයි මම. ඔව්. ඒ වගේ අපරාධ මම හිතන්නේ අද දවසේ සතිසාමස්න සාර්ථක ධර්ම දේශනාවකට ඇහුම්කන් දුන්නා. ඒ වගේ නිසා මම ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණා. ඒ සියලුම ඒනත් තුමේ සියලුම කුසල ධර්මයන් ඇත්තටම ඒ සතුටට පස්සම හිට ඇති අය විදිහට අපි හැමදෙනාම එකතු වෙලා අපි ගෞරවණීය ස්වාමීන් වහන්සේට ඒ ඥාන මොදනාව සිදු කරන්නේ තාමත්ම සුතසිත පූර්වකව සම්නන්ද මේ විදිහට හිතේකට දවසක් ඔබ වහන්සේ අපි හැමෝට ඇවිල්ලා ඒ මේ ධර්ම දේශනාවක් අපිට තාමත්ම පහකින් තේරුම් ගන්න පුළුවන් විදිහට තේරුම් කරලා තියලා ඒ අපේ අවබෝධය තව දුරටත් ඉදිරියට ගෙන යන්න කරන මේ කාර්ය සම්මාස අපිට සිඳීලා ඉවර කරන්න බැරි තරම් දෙයක් තව දුරටත් ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් අපිට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ වගේම අපිට මෙවැනි කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඔබ වහන්සේගේ ආශ්‍රය ඒ වගේම මේ සාකච්ඡා මණ්ඩපයේ පැමිණලා ඉන්න අපේ ලෝක පුරාම ඉන්න කල්යාණ මිත්‍රයෝ අපි කිසි කෙනෙක් ඉකිනිකාට දන්න අය සමහර අය දන්නවා මම කියන්නේ මේ පලාත්තෙන් දැන් අපි මේ ඇමරිකාව පැත්තේ ඉන්න අය අපි කතාවෙන් පමණයි සල්නාස මේ කල්යාණ මිත්‍රයෝ හඳුනන්නේ. නමුත් එවැනි ආශ්‍රයක් අපිට ලබා දෙන්න දැනුවත් මහත්මයා කරන මේ කාර්ය අපි දින කතාම උනත් මතක් කළ යුතු වෙන්නේ ඔබ වහන්සේ අපට දේශනාවේ කිව්වා අපි ಗುಣ මකෝය විය යුතු නැහැ. අපි ගුණවත්කම් ගුණවත් අයගේ ඉදිරිපත් කරන්න ඕනේ. එවැනි පිරිසක් අපි කියලා අපි සතුටු වෙන්න ඕනේ. ඒ නිසාම මම අද දලස් මහත්මයාට කුණ්‍යාන මොදනා කරනවා මෙවැනි කල්යාණ මිත්‍ර සංගමයක් අපිට ලබා දීම ගැන. අවසානයේදී සම්මාන ඔබ වහන්සේ තියමු වෙනනම් අද සාකච්ඡාව නතර කිරීමට තිරුවන් සරණයි. මෙතනතුම් පහදාවතම මම බොහෝම මේ ධර්මකාමී හැඟීමකින් බොහොම ශ්‍රද්ධාවෙන් බොහෝම මේ කරුණාවෙන්මයි මම කියලා දෙන්නේ මේ මෙහෙම ධර්ම දේශනා කරන්න මට ලැබීම මම ගොඩාක් සතුටුමත් වෙනවා. මම ඉගෙන ගන්නවා මේ තුලින් ඔය පින්වතුන්ටත් අධ්‍යාපනයක් ලැබෙනවා. ඔය පින්වතුන් හරහා මම බොහෝ ජාතියකට කරගන්නවා. මේ අවස්ථාවේ සලකලා දුන්නේ අපේ දැලුවත් මහත්තයා. මම ප්‍රාර්ථනා කරනවා ඒකම ඉක්මනින් මේකමට කායික නිරෝගී භාවය මානසික සුවය මානසික සතුට මේ තුලින් තව තව ලැබිලා ඒකමට මේ කරන්නා වූ ලෝකයේ අග්‍රම ගමේ සේවාව අනික් සියලු සේවාවන් වලට වඩා මේ සේවාව මේ අග්‍රයි. සියලු දානයන් අතරින් අග්‍රදානය ධර්මදානය. ඉතින් එතුමා ජීවිතයේ 20 වසරකට වඩා මම හිතන්නේ මේ සේවාව සිදු කරගන්නවා. එතුමා මේ ජීවිතේ එකතු කරලා තියෙන ලොකුම සම්පත තමයි මම හිතනවා මේ සම්පත. අනික් සියලු සම්පත් සත්‍යිත රජකමකට වඩා සම්පතත් මේ සම්පත. සම්පත රජු දහම් දිලක් හොයාගෙන මුළු රට පුරාම ඇවිදලා ඇවිදලා දැරිතන කලාවට ගියා. ඒ කියන්නේ එවැනි වකවාන යුග ලෝකේ පහළ වෙනවා කියන්නේ. එහෙම දහම් දිලක් හොයාගන්න දැන් ඉන්නත සත්‍යයා තමයි අනුබුල්ලාසනේ රැස්ලා ඇවිල්ලා යකෙක් හැටියට. එයාගේ හදවතේ හැබෑ විදිහටම මේ ධර්මය හොයන ධර්ම පිපාසය තියනවාද කියලා බලන්න. මම ධර්මයේ දේශනා කරන්න මට බඩගිනි පළමුවෙන් පස්සද ඊට පස්සේ කිව්වා හරි මම කෑවොත් මට ධර්මය අහන්න දැන් මම අනින අතරේ ඔබ ධර්මය දේශනා කරන්න කොට අනිත්‍යවද සංසාරා තමයි කියන්නේ. සියලු ධර්ම කාරණය මේ අනිත්‍යවද කියන එකට පැතිලා තියෙනවා. මේ කාරණා තුලින් පැහැදිලි වෙනවා පින්වතුනි මේ මොන තරම් යුග තියෙනවද මේ විශ්වයේ ධර්මයේ නැති. එවැනි යුගයක ශක්‍රේත් වගේ උත්සමයේ අපේ දළුවවත්ත මහත්තයා මේ ඉරිහෙගෙන ධර්මයේ පිටුපිට අදියගෙන යන යුගයක අපි නොදන්නා පිරිසට මේ ධර්මයේ බෙදා දෙන්න මේ වැඩ පිළිවෙල ප්‍රාප්තකෙන්නේ. ඒ උපමාද මේ ධර්ම වැඩ පිළිවෙල තව තවත් ප්‍රාප්තකම් කරන්න ආධ්‍යාත්මික වශයෙන් ශක්තිය ලැබීවා. ඒ වගේම කායික නිරෝගී භාවය උදා වේවා. මානසික සතුට දවසින් දවස ඇති වේවා. උපමා සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. ඒ වගේම ලෝකේ පුරා ඉන්නා වූ සියලු කින්නතුන්ට කායික රෝගී තත්ත්වයන් කියන මේ ධර්මයට අහංකාර වීමට බාධා වෙනලෝ ඒ රෝගී තත්ත්වයන් බහවහ සුවදලා දුරුවලා කායික නිරෝගී භාවය සිව මානසික සේ උදා වේවා මේ ධර්මය සද්දොත් ඒ වගේම මේ කින්නතුන්ට ලෞකික වශයෙන් උත්සන්න කරගන්න ඕන අපේක්ෂාවක් තියෙනවා මේ ධර්මයට අහංකාර දෙයක් බාධාවත් ඉස්තෙල්ලට අන්නේ අපේක්ෂාවල් සර්වපකාරී සාර්ථක වූ කුම ශක්තිය දෙකකදී තවද දෙවියන්ගේ විශේෂ ආශිර්වාදයක් ලැබීවා මේ කුම කටයුතු සාර්ථක වූ දෙවියන්ට මේකින් බලන් සම්මා දිට්ඨිය පහළ වීම ආයුර්ම සත්කල සංඥාකින් පංච බලපති වේවා ඒගින් යම් මනුෂ්‍ය කොටස ඉන්නවා නම් මේ ධර්මයේ දැනපියේ අත්දැක කීරු දාපත් මේකින් බලන් අවකාය ධර්මයේ තියෙනක ශක්තිය සංකේලා දේවා කොර දෙවියන්ට ඒ වගේම මේ අනුසුකතාට අපි නියගේ සීන ගාතීන්කට මේ සිංහල ආජීවක සකබල සංස්කාරයේ සීසේ වායි පාස්කාණය ලැබීවා අපේ මේ ගුරුවර දෙමව්පියන්ටද දරුවන්ටද ගාතීන්කට මේ පොර ශක්තිය හේතුකට කායික සුවය මානසික සුවය උදා වේවා අවසානයේ දෙවියන්ට ගාතීන් තාපත ලෝකරා දුගුර වර්ණාකරන උතුම් වූ නිර්වාණය පිණිස මේක සාදු සාදු ආදි කුත්තා